අවසරයි. හැම දිනටම තෙරුවන් සරණයි. හැම දිනවම අපි අද දවසේදීත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා ශ්‍රවණට සිසිලස දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන තවත් සජීවී ධර්ම සාකච්ඡාවකට. ඉතින් අද සතියේ බදාදා දවසේ ජනවාරි මාසයේ 4 වෙනිදා 2018 වර්ෂයේ ඉතින් ඊයේ දවසේදී අපිට වාක්‍යයක් ලැබුණා බන්තේ ජිනාලංකාර ඔස්ට්‍රේලියාවට වැඩම කර සිටින හේතුවෙන් ඊයේ දවසේදී සාකච්ඡාවට සම්බන්ධ කරගෙන අපිට මේ භාවනාව සම්බන්ධ වෙටි ගැටළු වලට උන්වහන්සේගෙන් කරුණාවෙන් පිළිතුරු ලබා ගන්න. ඉතින් අද දවසේදීත් අපිට මේ වාග්යෙම ලැබී තිබෙනවා උන්වහන්සේ මේ දිනවල ඔස්ට්‍රේලියාව වැඩම කර සිටින හේතුවෙන් හැකි අවස්ථාවල උන්වහන්සේ ඔබ සමග එකතු වෙවි. ඉතින් අද දවසේදීත් මම ගෞරවයෙන් සියලුම දෙනා වෙනුවෙන් নমස්කාර පූර්වකව වන්දේ ජිනාලංකාරයන් මේ ලම්සභා මණ්ඩපයට පිළිගන්න සිටිනවා. ඉතින් ඉතාම කරුණාවෙන් අප වෙනුවෙන් අද දවසේදීත් දාම් කරනා පැහැදිලි කර දෙන්න ලෙස මම ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සියලුම සත්‍යයන් කෙරෙහි පතන මහා කරුණාවකින් දයාවකින් සත්‍යජන සත්‍යයේ හැටියට කල්ැතුම දයාවේ කරුණාවේ පිහිටා පාරමී ධර්ම ਸਰවප්‍රකාරයෙන්ම සම්පාදනය කොටගෙන ඒ සඳහා නොයෙක් දුක්ඛයට අරගෙන දවසීම දිනු කරගෙන පාරමී පුරාගෙන පාරමී බලයෙන්ම ਸਰවචිතා ඥාන සම්පත්තිය ලබාගත්හා වූ සම්මා සංබුද්ධ ඥාන වහන්සේට මේ ਸਰවචිතාත් ඥානෙන් දැනගත්තා වූ අනන්ත වූ අපරිමාණ ධර්ම ස්කන්ධයෙන් ඉනිස්සගත අප්‍රියංක සංසාර දුකින් මිදී යෑමට ප්‍රමාණවත් වූ ධර්ම කොටසක් මෙහිස ප්‍රවන්නේ නැතිව දේශනා කරමින් සංසාර විමුක්තිය සලසා දුන්නා වූ සම්මා සංබුදුරජාණන් වහන්සේට සියලුම සත්‍යයන් කෙරෙහි තම මෛත්‍රියක් තම කරුණාවක් දයාවක් පතල කළා වූ ඒ කරුණාවේ පිහිටා ලෝකයාට පිහිට වුණා වූ සම්මා සංබුදුරජාණන් වහන්සේට අපි නමස්කාර කරන අපේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේගේ සංසානේ නිර්මලය නිර්මලව ඉරපායන්නක් හා සමාන ඈව්වා වූ උදා වුණා වූ එවාගේ උන්වහන්සේගේ సంతානෙ පිහිටියා වූ අනන්ත ගුණ ඇති ධර්මස්කන්ධයට නමස්කාර කරනවා. නමස්කාර වේවා. ඒ උතුම් වූ ධර්මයට අනුයාතව ජීවිත සකස් කර ගනිමින් කය වචනය හසුරුවා ගනිමින් සංසානයේ ඒකාග්‍රතාවයේ පිහිටුවා ගනිමින් සීලය සමාධියත් වඩාගෙන ධර්මයන් දකින්නා වූ ධම් ඇස පහදා ගනිමින් විදර්ශනාවත් වඩාගෙන සතර දුකින් මිදී ගියා වූ ආර්ය මහා සංඝ රත්නයට නමස්කාර කරනවා. නමස්කාර වේවා. ත්‍රිවිධ රත්නේ ගුණ සිහිපත් කොට පුංචි විනාඩියකට හෝ වේවා කාලයක හිත පහදවා ගැනීම මාත්‍රයෙන් වන්දනා කිරීම මාත්‍රයෙන් උපදවා ගන්නා වූ සියලු කුසල් බලයෙන්ද අනානුභාව බලයෙන්ද අදත් 2017 අවුරුද්දේ ධර්මයේ අහංක සිතන්ත මෙනෙහි කරන්ට ස්කයිප් මාධ්‍ය හරහා ගුවන් සහසම්බන්ධ වන්නා වූ කන් යොමාගෙන සිටින්නා වූ එවාගේම හිත යොදාගෙන සිටින්නා වූ සද්ධාවන්ත ගුණවන්ත සෑම දිනාසන අදත් මේ කියා දෙන්නා වූ දහම් පාඩමින් මේ ධර්ම සාකච්ඡාවෙන් ඉදිරිපත් කරන කරුණු තුළින් බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය තේරුම් ගන්නට වටහා ගන්න ශක්තිය ලැබේවා. ඒ සඳහා අවශ්‍ය සිහිය නුවණ සෑදේවා. අවශ්‍ය කරන්නා වූ බුද්ධිය ප්‍රඥා මතුවේවා. මාර්ග බාධක ධර්ම දුරු වේවා. හැම දිනාටම මේ ධර්ම සාකච්ඡාවක් වෙනදා වගේම කෙලෙස් යටගහන, කෙලෙස් නැති කරන, කෙලෙස් නිමී කරන, කෙලෙස් විනාශ කරන මාර්ගයක් වේවා. ඒ වගේම ධර්ම ආලෝකයේ උපදවා ගන්නා වූ ධර්මයෙන් සැනසෙන්නා වූ ප්‍රතිපදාවක් මාර්ගයක් වේවා. මේ මාර්ගය හැම දිනාටම කෙලවර පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්නට හේතු වාසනා වේවා කියලා පරම කොටම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක මේ පින්වත්න්ටත් අද ධර්මය කියලා දෙන්නට ඉදිරිපත් කරන කරුණු කාරණාවට අනුකූලව අපි ධර්මයෙන් පිළිතුරක් හොයා ගන්නට මහන්සි ගනිමු. මේ අපේ පින්වතුන්ට තවත් ප්‍රායෝගික වශයෙන් ඇතිවන ගැටලු කාරණා ඇති. ඒවට අපි මේ වෙලාවේ උත්සාහ කරමු ධර්මය ගැන හිතන්ට. ඒ වගේම තමයි අපි සිහිපත් කරගත යුතුයි බුදුරජාණන් වහන්සේ චරිත හයක් ධර්මයේ සඳහන් වෙන චරිත හයක් පිළිබඳව. ඒ චරිත හය සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත තිබෙනවා, රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත තියෙනවා. චරිත තුනක් කුසල පැත්තට බරව සද්ධාව දිනු කරන්න පුළුවන් හැටියට පවතිනවා. තවත් චරිත තුනක් ලෝභයේ පැත්තට, දේශේ මෝහයේ පැත්තට, අකුසල පැත්තට බර වෙලා තියෙනවා. මේ චරිත කියලා කියන්නේ වෙන මොකක්වත් මිනිස්යාගේ අතපය නෙවෙයි. චරිත කියලා කියන්නේ හිතේ වැඩ කරන්නා වූ, හිතේ හැසිරෙන්නා වූ ධර්ම. වැඩියෙන් ලෝභයේ වැඩ කරනවා නම් ලෝභ චරිතයි, සංහා චරිතයි. ඉතින් අපි දේශේ පවත්වනවා නම් දේශ චරිතයි, බුද්ධිය පවත්වනවා නම් බුද්ධි චරිතයි, ප්‍රඥා මූලිකයි. විතර්ක කරනවා නම් මෝහයක් තියෙනවා, සමහරට කුසල ඡන්දයක් තියෙනවා, විතර්ක කරනවා දුවන චරිතයක් එක. ඉතින් අපි හැම එක්කෙනාම ඔය චරිත හයේ අඩු වැඩි වශයෙන් ඉන්නවා සංසාර සමාධි කියන එක. ඉතින් එක එක්කෙනා ඒ නිසා අහන ප්‍රශ්නත් ඔය චරිතවලට සම්බන්ධයි. ඒ වගේම සමහර උත්තර සමහර කෙනෙකුට ග්‍රහණය කර ගන්න පුළුවන්, සමහර ඒවා ටිකක් පරක්කු වෙනවා. ඒකත් මේ චරිත සහ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තිබෙනා වූ අඩුවැඩි බව. ඒ නිසා කිසිම කෙනෙක් ඊට පහළට වට ගන්න නැතුව හොයන්නේ විපස්සනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙන අය සාස්වරුන් ධර්ම වගේ গুপ্ত නැහැ, හරි විවෘතයි. ඒ වගේම විමසන්ත කියනවා, ඒ විමසන්ත හාරන්ඩ හාරන්ඩ මැණික් හම්බ වෙනවා වගේ විමසන්ත වටිනා වටිනා ධර්ම මේ තුල මතුවෙනවා. ඒ ධර්මය මතු කරගෙන ඒ ධර්ම ආලෝකයෙන් ආලෝකමත් වෙන්න අපි මේ වෙලාවේදී අපේ සිංහතුන්ට ඉදිරිපත් තිබෙනා වූ ප්‍රශ්න අපි අහන්න ඉදාරිමු. ලොකු මාත්‍රිකා සමහර ඒවා තියෙනවා, ඒවා එහෙම ආවොත් අපි ඒවා ගැන ටිකක් වැඩිපුර කාලයක් කියලා මෙහෙ කරන්ට ඉතුරු කරගන්නව අර භාවනා වැඩසටහන් වල වගේ. මේ වෙලාවට ප්‍රායෝගිකව, හැබැයි ප්‍රායෝගිකව ඉදිරිපත් කරන්න පුළුවන් කරුණු තියෙනවා අපි සාකච්ඡා කරමු. තවත් එකක් මතක් කරනවා, කේකනාගේ මේ භාවනා තිබෙනා වූ දැනුමක් තියෙනවනේ. ඒ දැනුම අතර පෞද්ගලිකව තමන් අත්විඳලා තිබෙනා වූ යම් යම් භාවනාම අධ්‍යක්ෂින් මේ වගේ ගුවන් හරහා නම් ප්‍රකාශ කරලා ඉදිරිපත් කරන එක සුදුසු නෑ කියලා අපි මෛත්‍රිය මතක් කරනවා. එහෙම වුණාන් පස්සේ හානියක් සිද්ධ වෙනවා. ඒ හානිය සමන්තයි. ඒ නිසා ඒවා මේ ලෝභකමින් රඳවා ගන්න එක නෙවෙයි කියන්නේ. ඒ වගේ දේවල් දැනගන්නත් ඕනේ, විසඳගන්නත් ඕනේ. හැබැයි මට මෙහෙම කියනවා කියලා, මගේ දියුණුව මෙහෙමයි කියන අදහසක් එක්ක මේ ධර්ම ඔය තමන්ගේ භාවනා අධ්‍යක්ෂින් කියන්නේ නැති පොඳන් හේතුව මේවා පටිගත කරලා මේ ඉන්ටර්නෙට් එකට දාන නිසා ඒකත් ඉතින් විශේෂ කාරණයක්. සමහර ගුණ තියෙනවා, ඒවා මේ කියන්න හොඳ නැහැ. ආශ්‍රිතයාස්ත සහ සුදුසු අවස්ථාවලදී පමණයි අවශ්‍ය වුණොත් විතරයි මේ කියන්නේ. තව එකක් තියෙනවා, මේ ගුණ කියන ධර්ම දහම් ගුණ ධර්මයේ ගුණ අපිට තියෙන යම් කිසි දෙයක් තිබෙනවා නම් ඒ ගුණ සීල ගුණ රකින්න ඕන, සමාධි ගුණ ආරක්ෂා කරගන්න ඕන, ඒ දහම් ගුණ රැකගන්න ඕන. ඒවා අර නොමිලේ වගේ ඉදිරිපත් කරාම සමහරලාට තමන් බලාපොරොත්තු වෙනවට වඩා හානිදායක දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා මේ තුනේ එකක් සිටී තියාගෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න සූදානම් වෙන්න මේ ආරම්භක ප්‍රකාශනයක් පමණයි. හැම දිනාටම ධර්මානුභෝධයේ වේවා කියලා කියන මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්න අහන්න දැන් ඉති තියෙනවා. පිළිවන් කරනවා. සාදු සාදු. පිළිවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. අපි එහෙනම් අද දවසේ දිස්ත්‍රාජ්‍යවට යොමු වෙමු. කල්‍යාණ මිත්‍රයනි, අපි ඊයේ දිනේදී සාකච්ඡා කළේ ආනාපාන සති භාවනාව සම්බන්ධයෙන් ඇති අපිට යම් යම් ගැටලු, ඒ භාවනාවේ සමතය පැත්තෙන් මත තියෙන කාරණා තමයි බොහෝ විට කතා කළා කියලා මතක තියෙන්නේ. ඉතින් අපි මං හිතුවා එතනින් ඉස්සරහට අපි සාකච්ඡා ගෙනියමු කියලා. අද හැකියාවක් ලැබුණා. ඉතින් ඒ අනුව ඊට පසුව ඒ කියම් විදර්ශනාවකට යොමු වීමයි. ඒක ඉතින් අපි කතා කළා වගේ එතන මහදිස්ත්‍රික්කයේ දෙයක් නොවුවා වුණත් අපි අද සාකච්ඡා දී කාරණා ඉස්මතු කරගන්නමු කියලා ප්‍රාර්ථනා කරා. ඒ අනුව ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මේ ආනාපානය මුල් කරගෙන නාම රූප ධර්ම වෙන්කොට දැන හඳුනා ගැනීමට ගැන ඇඳීමක් මේ විදර්ශනාවේදී සිදු වෙන බව ඔබ වහන්සේ විසින් අපිට කලින් දේශනා කරලා තිබෙනවා. ඉතින් මේ නාම රූප පරිච්ඡේද ඥානය මුල් කරගෙන විදර්ශනාවකට සූදානම් වන යෝගාවචරය මේ ධාතු වශයෙන් කොහොමද ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ආනාපානයේ සලකන්නේ? ධාතු වශයෙන් බලන්නේ ආනාපානයේ කුමන ආකාරයකට කියන කාරණාවේ අපි කතා පැහැදිලි කරලා දෙන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආරම්භ කැටි සාකච්ඡාවට පුරවන්න. නැයි ආනාපාන සති භාවනාවේ පෙරගෙන යනකොට ආනාපාන සති කියන කායානුපස්සනාවට සම්බන්ධ කායට සම්බන්ධ කොටසක් හැටියට ආනාපාන සතිය පවතින නිසා, වායෝ ධාතුව පවතින නිසා කායානුපස්සනා භාවනාවක් හැටියට කරගෙන ඉඳිලා ප්‍රාථමික වශයෙන් නීවරණ ධර්ම යට ගහගන්න පුළුවන් මූල අවස්ථාව වන සමාධියක් වෙනවා. ඒකට කියනවා අපි උපචාර සමාධි අවස්ථාව. ඉතේ නොදුවන එක්තරා අවස්ථාවකට පත්යකට මේ එකතැන් වෙච්ච අවස්ථාව. එවැනි අවස්ථාවක කෙනෙකුට පුළුවන් ආස්වාස ප්‍රස්වාසයේ තිබෙන්නා වූ ලක්ෂණ දකින්ට, වායු ධාතුවේ තිබෙන්නා වූ ලක්ෂණ දකින්ට හරවන්න පුළුවන්. දැන් මෙහෙමත් එකක් තිබෙනවා, මේ අස්වාස ප්‍රස්වාස ගන්නකොට ඒකේ තිබෙනවා වායු ධාතුව වැඩි නිසා ඒ වායුව දැනෙනවා, වායු ගතිය ගලාගෙන යන චලනයේ වෙන පා වෙන මූ වෙන ගතිය හොඳට ඒ වායු ධාතුවේ තිබෙන නිසා වායු ධාතුව ධාතු ස්වභාවයක් හැටියට ඒ අරමකට දියුණු වෙලා තිබෙන සමාධියෙන් දැනගන්න පුළුවන්. ඒකත් ධාතු මනසිකාරයක්. ඊළඟට තව එකක් තියෙනවා මේ පින්වතුන්ට මතක්කරන්ද, දේශනා ක්‍රමයයි, දේශනා පිළිවෙල සහ අවබෝධ වෙන පිළිවෙල වෙනස්. දේශනාවේ තිබෙන්නේ දේශනා කරලා පඨවි ආපෝ තේජෝ වායෝ කියන. පඨවි ආපෝ තේජෝ වායෝ. ඉතින් මේක අහපු ගමන් ධාතු ස්වභාව පිළිබඳව අවබෝධයකට වැටගන්ට යන්නා වූ මේ ධර්ම හොයන්ට යන්නා වූ කෙනා කල්ලාතුර හිතන්න පුළුවන් දේශනා කරලා තිබෙන්නේ මේ විදිහටයි. ඉස්තරලා පඨවි ධාතු අල්ලගන්ට උන, ඊට පස්සේ ආපෝ ධාතු, ඊට පස්සේ තේජෝ ධාතු, ඊට පස්සේ වායෝ ධාතු අල්ලගත්තේ කිව් කියලා හිතුව මේ ගොඩාක් ඔය දේශනාවට ගෞරව කරනවානේ. එන්හි දේශනාවේ ඒ විදිහට පිළිවෙලක් කියලා තිබුණත් අපිට අවබෝධ වෙන්න යනකොට යන්නේ ඒ පිළිවෙලට නෙවෙයි. ඒ වෙලාවට ඒ රූපමය පරිසරයේ ප්‍රකට වෙලා තිබෙනා වූ ධර්ම කොටසේ තමයි අපේ දැනුමට නුවණට අවුවෙන්නේ. ඒක නිසා ආනාපාන සතියේදී ප්‍රචාර සමාධියේ අතුරුවනකොට වායෝ ධාතුව දැනෙන්න පුළුවන්. තවත් කෙනෙකුට ඔකේ අනිත් පැත්ත වෙන්න පුළුවන්. වායු ධාතුව ඇතුළට ගන්නකොට පොඩි සිසිලක් එනවා. ඒ සිසිල දැනෙන්න පුළුවන්. ඒ සිසිල වායු ධාතුවත් එක්ක සම්බන්ධ වී තිබෙනා වූ තේජෝ ධාතුවයි. ඊළඟට ප්‍රස්වාස කරනකොට ඒ එක්කම දැනෙන්න පුළුවන් ශරීරයෙන් හුස්ම පිටව යනකොට ශරීරයේ තිබිච්ච හුස්ම මේ රස්නේ ගතියක් එක්කාසු කරගෙන තමයි හුස්ම රැල්ල බැහැලා යන්නේ. ඒක නිසා රස්නේ ගතිය දැනෙන්න පුළුවන්. ඒකත් තේජෝ ධාතුව. ඊළඟට ඔය දෙකම කරගන්නේ ආනාපාන සති හුස්ම රැල්ල ආධාර කරගෙනයි. තවත් කෙනෙකුට දැනෙන්න පුළුවන් පඨවි ගතිය නාසයේ ඇවිල්ලා සිවුම හැප්පෙනකොට සැලෙනකොට පරස වෙනකොට ඒ ඝස්තන ස්වභාවයේ තිබෙන සද හයියේ ගතිය ප්‍රකටව දැනෙන්න පුළුවන්. ඒක නිසා ඔය විදිහට ධාතු ස්වභාවයන් බලන්ට ඒක හරවන්න පුළුවන්. මේ අතර ලේසියෙන් දැනෙන්නා වූ ධාතු ස්වභාව තුනක් තමයි වායු ධාතුව, තේජෝ ධාතුව, පඨවි ධාතුව. ආපෝ ධාතුව තවත් ස්වභාවයකට බොහෝම සියුම පවතින නිසා ඔය තුන් දෙනාගේ තිබෙනා වූ සංකලනාත්මක ගුණය මනසිකාරය කිරීම වශයෙන් ආපෝ ධාතුව හඳුනා ගන්න පුළුවන්. එතනින් යනවා මේ ඔය ආපෝ ධාතුව ගුණයක්, ගුණ ස්වභාවය දැනගන්න. ඉතින් ඔය විදිහට තමයි ඔය ප්‍රාථමික බොහොම ලාබාල උපචාර සමාධි අවස්ථාවක් ආධාර කරගෙන කෙලෙසුන්ගෙන් සැලෙන්නේ නැතුව, පීඩා විඳින්නේ නැතුව ධාතු මනසිකාරයට හැරෙන්න. තවත් ක්‍රමයක් තිබෙනවා ධාතු මනසිකාරයට හැරෙන්න ආනාපාන සතිය හරහා. ඒ තමයි අපි හොඳට සමාධි ගුණේ වඩලා අපි අර ඊයේ කිව්වා වගේ සමාධි භාවනා නිමිත්තක්ුත් ඒ තුලින් ලබාගෙන ඒ ආනාපාන සති නිමිත්තක් ආධාර කරගෙන උපකාර කරගෙන ආනාපාන සති නිමිති ආධාරයෙන් උපකාරයෙන් අපි උපදවා ගන්නවා එයත් සහිත වූ විචාරයෙන් යුක්ත වූ ප්‍රීති ගුණයක් තිබෙන්නා වූ, එවැගේම සැහැල්ලු සුඛ ස්වභාවයක් තිබෙන්නා වූ, ඒකාග්‍රතාවයක් තිබෙන හොඳ බලවත් ප්‍රචාර සමාධියට වඩා ටිකක් අයිය තිබෙන උපචාර සමාධියට වඩා ටිකක් බලය හොඳට බලගැන්වෙන අර්පණා සමාධියක් හදා ගන්න. ඒ අර්පණා සමාධිය පළවෙනි සමාධිය වෙන්න පුළුවන් ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන සමාධිය වෙන්න පුළුවන්, තුන්වෙනි හතරවෙනි වෙන්න පුළුවන්. හැබැයි ඒකෙත් හතරවෙනි ධ්‍යානෙට යනවා නම් හරියම හයයි කියලා කියන්න පුළුවන්. මේ හතරවෙනි ස්වභාවයේ ධ්‍යානෙට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ විශිෂ්ට කරුණඹු ටිකකුත් තියලා තියෙනවා. ඒකට කියනවා මේ ආනෙන්ජප්පස්ස කියලා තියෙනවා. ඒ වගේම හිත භාවයටපත් වෙච්ච, පරිසුද්ධ භාවයටපත් වෙච්ච, හිත භාවයටපත් වෙච්ච, සක්ති සම්පන්න පිහිටියාව කියන එකයි හේතුව එහෙම කියන්නේ. එතනදී උපේක්ෂා ස්වභාවයත් ඒ වගේම සිහියක් හොඳට ප්‍රකටව වැඩිලා තිබෙනවා. ප්‍රීතියක් නැහැ, දුකයක් නැහැ, විතරකයක් වැඩ කරන්නේ නැහැ, විචාරයක් වැඩ කරන්නේ නැහැ. ඒක නිසා හිත දඟලනවා අපි. මෙන්න මේ විදිහට එකෙන් හෝ දෙකෙන් හෝ තුනෙන් හෝ හතරෙන් හෝ දිනු කරගත්තා වූ සමාධියක් පාවිච්චි කරලා යන්නේ මෙහෙමයි. ඉස්සර වෙලාම සමාධියට හිත දාන්න ඕනේ. සමාධියට හිත දාලා සමාධිය පොඩ්ඩක් වෙලා හිත තියාගන්න ඕනේ. අපි හිතමු විනාඩි ආරම්භක අවස්ථාවේදී විනාඩි 30ක් කියලා උදාහරණයක් හැටියට. විනාඩි 30ක් ඔය નિયમિત සමාධියේ හිත පවත් කරනවා. හිත පවත් කළා කොහොම හරි ඕනෙකමින් මේ සමාධියෙන් එළියට ගන්න ඕනේ හිත. ඒක පුරුදු කරලා ගන්න. හිත එළියට අරගෙන එළියට ගත්තාට පස්සේ හිතේ තිබෙනවා අර සමාධිය ඇතුලේ ඉඳලා එළියට ආපු හිතේ තිබෙනවා අර ධානයේ තිබෙන ඌෂ්ණය. ධානයේ තිබෙන ධානමේ ගතිය. ධානයේ තිබිච්ච ඒකාග්‍රතා හයිය මේ පස්සෙත් තිබෙනවා. ඒ අවස්ථාවේදී ඒ ගතිය සමහර වෙලාවට ටික වේලාවක් යනකොට නැති වෙන්න පුළුවන්. නැති වෙන්න කලින් කල්ැතුම කපාරම නැති වෙන්නේ. ඉතින් ඒ ධානයෙන් ආපු ගමම නැවත අපි හරවන්න ඕනේ ශරීරේ කොයියම හෝ වේවා කොටසකට. ආනාපාන සතියෙම කි ආස්වාස ප්‍රස්වාසවෝ එහෙම නැත්නම් ශරීරයේ තිබෙනා වූ දැනෙනා වූ පෙනෙනා වූ කොයියම හෝ වේවා තැනකට හසුරවන්න පුළුවන්. හේතුව මේ ධාතු ස්වභාව බලන්න. එහෙම යොදපු ගමම අර සමාධිය තිබෙන හයිය ගැටේ නිසා ධාතු ස්වභාව හොඳට පේනවා, දැනෙනවා. හේතුව සමාධිය හොඳට උදව් කරනවා. මෙතනදි ප්‍රශ්නයක් එනවා. කෙනෙක් අහන්න පුළුවන්, එතකොට ආනාපාන සතියෙන්ද ඔක ආනාපාන සතියෙන්ද ඔක වෙන්නේ නැත්නම් වෙන එකකින්ද කියලා. මේක මෙහෙමයි වෙන්නේ. ආනාපාන සතියෙන් තමයි සමාධිය හැදුවේ. ආනාපාන සතියෙන් තමයි මේ අර්පණාව කියන එක, මේ ධානය කියන එක ඇති කරේ, පෝෂණය කරේ, දියුණු කරේ. ඒක නිසා ඒ ධානය ආනාපාන සති ධානයක්. ඒ ආනාපාන සති ධානය ඒකාග්‍රතා සමාධි හිත ආනාපාන සති වායෝ ධාතුවේ තිබෙනා වූ ධර්ම බලන්නත් හරවන්න පුළුවන්. ඒ වගේම ශාරීරියේ අනිත් කොටසක හිසේ පටන් දෙපතුළු දක්වාම තිබෙනා වූ ඕනේ කොටසක ධාතු ස්වභාව බලන්නත් හරවන්නත් පුළුවන්. තව එකක් තිබෙනවා, එහෙම වුණාම ධ්‍යානයක් ඇතුළට ගිහිල්ලා ආවන් පස්සේ හරවන්න පුළුවන් අපේ හිත පැත්තට. ඒ කියන්නේ ඔය හදවත පැත්තට යොමු කරයින් පස්සේ බොහෝ යෝගීන්ට හොඳට පේනවා චිත්තයේ මූලය. චිත්තයේ මූලය කියලා කියන්නේ වස්තු රූපය භවාංග සිත වැඩ කරන භවාංග සිතේම ඔය නිතර ගැවසෙන ඒ භවාංග සිතේ গিදර හැටියට සැලකෙන වෙනත් ධර්ම අරමුණු වල গিදර හැටියට සැලකෙන දැක බලා ගන්න පුළුවන්. ඒ වස්තු රූපය ඒ සකස් වෙලා තිබෙන්නේ ධර්ම 10කින්. මොකද තේරුම් ගන්න වස්තු රූපය කියලා කියන එක වස්තු රූපේ නම් ඒක තමයි. නමුත් එතන තිබෙන වස්තු රූපේ පමණක් නෙවෙයි, වස්තු රූපය හැදෙන්න තිබෙනවා තව රූප 9ක්. වස්තු රූපයත් එක්ක තමයි 10 වෙන්නේ. වස්තු රූපය කියන්නේ තනියෙන් ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. වස්තු රූපයට අවශ්‍යයි මූලික ධර්ම 4ක්, උපාදාය ධර්ම 2ක්. වස්තු රූපය කියන්නේ පඨවි ධාතුව තියෙන, ආපෝ තේජෝ වායෝ ධාතු තිබෙන, ඒ වගේම වර්ණය, ගන්ධය, වර්ණය, වන්න, ගන්ධ, රස, ඕජා කියන ධර්ම, ඒ සුද්ධාෂ්ටක ධර්ම ඇතුව ජීවිතේන්ද්‍රියත් එක්කාසු වෙලා ඒ සුද්ධාෂ්ටකයයි ජීවිතේන්ද්‍රයයි කියන නම දෙනා ගාව දහවැන්න හැටියට පවතිනා වූ ධර්ම ස්වභාවයක් තමයි ඔය වස්තු රූපය කියලා කියන්නේ. ඒ වස්තු රූපය හරිය තිබෙනවා පොඩි රූප මණ්ඩලයක්, රූප එක්කාසුවක්. ඒ රූප එක්කාසුවේ තිබෙනා වූ පඨවි ආපෝ තේජෝ වායු ධාතු අනිත් උපාදාය රූප ටික බලන්ට යොමු කරන්න පුළුවන් මේ ආනාපාන සතිය සමාධියෙන් ගත්ත මේ ඒකාග්‍රතාවේ. ඉතින් ඒ විදිහට තමයි වස්තු රූපයේ ධාතු බලන්නේ, ඒ එක්කම තිබෙනා වූ කාය ප්‍රසාදේ ධාතු ස්වභාව බලන්නේ, ඕලාරික වූ කාය ප්‍රසාදේ ධාතු ස්වභාව බලන්නේ. එහෙම බලන්න පුළුවන්. එහෙම බලන්න පුරුදු වුණාම අපි කතා කරනකොට තියෙනවා මේ වචනේ තිබෙනවා. අපි කතා කරනකොට තියෙන ශබ්දය ශබ්දයේ තිබෙනවා ශබ්ද නවකයේ කියලා කියනවා. මේ මෙහෙම වෙන්නේ, දැන් මම කතා කරන වචනය තුල තිබෙනවා මේ ශබ්දයේ තුල ශබ්දයේ එන්නේ තව 8 දෙනෙක් එක්කාසු කරගෙනයි. මේ ශබ්දයට නිකන් එන්න බෑ. මේ ශබ්දයේ එන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, වායෝ තේජෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ 8 දෙනාගේ කර උඩ නැගලයි. මේ 8 දෙනාගේ පිටින් තමයි මේ ශබ්ද ධාතුව එන්නේ. එතකොට මේ ශබ්ද ධාතුවයි මේ 8 දෙනයි ගත්තාන් පස්සේ 9ක් වෙන. ඒකට කියනවා ශබ්ද නවකේ කියලා. මේ ශබ්දයක් අක්ෂිති බින්නාව ඒ පාඨවි ගතිය එහෙම හොඳට හඳුනන්න පුළුවන් සමාධියක් එහෙම තියෙන කෙනාට. අර සමාධිය බලවත් වුණාම සමහර වෙලාවට මේ ශබ්දයේ ගිහිල්ලා කනේ තදට වද්දලා දානවා. ඒ කියන්නේ හයි අපි හිතමු මොක තේරුම් ගන්නට මහා හයියෙන් මිනිස්සෙක් කතා කරනවා කියලා. අඩි පොලේ ගහලා හයියෙන් කතා කරනකොට ඒ කතා හඬ ඒ තිබෙනා වූ ඒ ශබ්දයේ තිබෙන ඒ ශබ්දයක් එක්ක එක්කාසු වෙලා එන දෙදරුම් කන පටවි ධාතුව අපේ කනට, ඒ වගේම අපේ ඇඟට හදට දැනෙනවා. ඒ වගේම තමයි ඒක හිතට ගිහිල්ලා ඒකෙ තිබෙන විඤ්ඤාතිය බාරගත්තොත් එහෙම චිත්තජ රූප හැටියට අපේ ඇඟ ඇතුලේ පවත්නවා. නැවත මේ පඨවි ධාතුවක් මහ භයානක තද විදියට ඔය දෙක වෙනම වෙනම තේරුම් ගන්න පුළුවන්. ධාතු ස්වභාව අල්ලන්ත, ධාතු ස්වභාව වෙන වෙනම තේරුම් ගන්නට ඔන්න ඔය විදියට තමයි ඔය වැඩේ කරන්නේ. ටික වේලාවක් බලාගෙන ඉඳලා ඒ වගේම සමාධිය අස්සට ආයන්තෝ ආයෙ ගිහිල්ලා ටික වේලාවක් සමාධියේ ඒ අදාළ අර්පණා සමාධියේ ගැවසිලා ඉඳලා ආපහු උඩට ඇවිල්ලා අර ඉස්සෙල්ලා බලපු හරියම නැවතත් බලන්න ඕන. ආයෙත් යන්න ඕන සමාධියට. ওই විදිහට සමාධියට පනිනවා, සමාධියට බහිනවා, සමාධියේ රැඳෙනවා. ඒ සමාධිය හයිය හිතට අරගෙන ආපහු උඩට එනවා. ඇවිල්ලා ওই විදිහට සියුම් වූ රූප කලාපයන් හේති දෙන්නා වූ ධාතු ස්වභාව භූත රූප හැටියටත් දකිනවා, උපාදාය රූප හැටියටත් දකිනවා. ඒ වගේම එච්චර හරියක් කරගන්න බැරි වුණොත් එහෙම අර පොඩි උපචාර සමාධියෙන් ගිහිල්ලා ලොකු ලොකුය උපාදාය රූප විතරක් හොඳට ගොරෝසුවට දැනෙන විදිහ පමණක් දැනගන්නවා. ඔය විදිහට තමයි මේ ධාතු මානසිකාරයේ හිත බස්තන විදිය ආනාපාන සති අරමුණ භාවනාවක් හැටියට යොදලා. මම විශ්වාස කරනවා මේ පින්වතුන්ට මේ කියපු කර්ම වලින් යම් පමණ දැනීමක් වැටහීමක් ඇති වෙන්න ඇත කියලා පෙරුවන් සරණයි. සාදු සාදු සන්නස. සන්නස කිලිත විදියට එහෙමනම් මේ අර්පණ සමාධියකට පැමිණ ඒ අනුව ඒ ධානයකින් එළියට ඇවිල්ලා කරන විදර්ශනා පිළිබඳ වාසිය අපට මතක් කරලා දුන්නේ. ඒ වගේම අවසානයේදී මතක් කරලා ඉසේ නොමිතනම් මේ අර්පණ සමාධියකට පැමිණ පෙර උනත් කිසියම් ආකාරයකට සෙන්දාතු බලන්න පුළුවන් වගේ දෙයක් කිව්වා. සවනාස දැන් මම අහන්නේ අපි යම්කිසි කෙනෙකු ආනාපානයට යොමුලා බොහෝ කෙටි වේලාවකින් ඔය කියපු කිසිදු උපචාර සමාධියක් වර්පණ සමාධියකුත් නැතුව හැබැයි උපචාර සමාධිය නැතුව නම් ඉදිරි බැලුවත් ඇති මේ ටිකක් හිත සැහැල්ලු වෙනකොටම දැන් ආශ්වාසය නාසිකාග්‍රේ වදිනවා, අතට වායු ධාතු පොඩ්ඩක් දැනෙනවා, ඒකම සිසිලසක් දැනෙනවා. ඒවගෙන මනස යොමු වෙලා මේ අනුව තමන් නාම රූප පරිච්ඡේද දකින්නවා කියලා කල්පනා කළොත් එහි වරදක් තියෙනවා. ඒක උඟක් ප්‍රීමැචුව අවස්ථාවක් දුසයන්වා මේ තම මේ නාම රූප පරිච්ඡේදයක් එතන දකින්නවා කියලා තේරුම් ගන්න. ඔව් එතනක් තියෙනවා. මෙහෙම දැන් ඉස්තල්ලා ප්‍රශ්නයක් අපිට ආවා, ඒ තමයි ආනාපාන සති භාවනාව කරලා ආනාපාන සති භාවනාව තුළින් කොහොමද අපි ධාතු මනසිකාරයේට හැරෙන්නේ බහින්නේ කියන ඒකට ප්‍රමාණවත් ඒ හරහා යන මේ එකක් තමයි ඔය අපේ උත්තරේ අපි ගැලපුවේ. හැබැයි ඒ නැතුව තිබෙනවා මේ ඔය ඕලාරික ක්‍රියාවල් වලට හිත බතලා. ඉතින් මේ පොඩි එකක භාවයක් තියාගෙන දැන් මේ කියනවානේ මේ පඨවි ආදී ධාතු වල තිබෙනවා මේ කරකස භාවය විවාරික කරකස භාවය ගුරුසු භාවය අපේ ලෝක විවාරික භාවයේ මට්ටමින් එන තැන් තියෙනවා. එතනින් යන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු මිනිස්සුගේ අර උඩට දානවා කිලෝ 50 කට බරක් ගුණයක්. ඒ මිනිස්යාට ඒක දැනෙනවා හරි බරක් හැටියට. ඒ ලෝක විවරයව කතා කරන්නේ බරක් කියන. ඒ වැඩ කරන්නේ පඨවි ධාතුව. එතකොට පඨවි ධාතුව දැන ගැනීම සඳහා එතනදී ඇතුල් වෙන්නේ විත සමාධි කරනවට වඩා ඒකේ තිබෙනා වූ පඨවි ධාතුව ලෝක වේවාරයේ හැටියට ලොකුවට ඉදිරිපත් වෙලා පිප්පිලා එන මට්ටම. එතකොට රහ්නෙත් එහෙමයි. ඒ විදිහට බලන්නත් පුළුවන්. ඒ වගේම ඒකටත් සමාධිය කියක් තියෙනවා නම් ඒක හරි වටිනවා. අතිපත්තාන සූත්‍රයේ ධාතු මනිස්කාරය වෙනමම කියලා තියෙනවා මේ බලන්න කියලා. එතනදී සමාධිය කියන්නේ හැබැයි සමාධිය තරමක් අවශ්‍යයි. ඒකට කියනවා බුදු ගුණhari, මෛත්‍රීhari, උනාhari අරගෙන තමයි ඒක වඩන්නේ. ආනාපාන සතියෙන් ඉස්තර වෙලාම පටන්ගෙන ඊට පස්සේ එක්තරා විදියකට ගියාට පස්සේ එනකොට අර එක්තර ලොකුම දේවල් මට්ටමින් නෙවෙයි තරමකට පොඩියට කැඩිලා යනවා වූ බර වශයෙන් තිබෙනා වූ දේවල්, ඒ වගේම සාදා හයියට තිබෙනා වූ දේවල්, මෘදු මොලොක් ආකාරයට තියෙන දේවල් යන්තරම් ප්‍රමාණයකට මතුවලා එනවා. ඒක දකින්න පුළුවන්. ඒ විදිහටත් මෙනෙහි කරන්න පුළුවන්. එහෙම බැරි නෑ. හැබැයි ධානයට ඉන්න පස්සේ ඒ දැලිල්ලයි දෙකක් දැන් මේ තියෙනවා. පරණ සරාදි තියෙනවා. ඒකට අපි කියනවා මේ ලංකාවේ පාවිච්චි කරා ඒකට කියන බැලන්ස් එක කියලා. ඒක තියෙන්නේ ලකුණු තියෙන්නේ උඩ ඉඳලා පහළට. එකේ ලකුණ උඩ, දෙකේ ලකුණ පහළ, දෙක ඊළඟට, තුනේ ලකුණ ඊළඟට. උඩ ඉඳලා පහළට ඔය බැලන්ස් එක කියලා තියෙන අපේ මේ ඔය පින්වතුන් දාන්නවයි. ඒකෙන් කිරුවෙන් පස්සේ ඒ අර ස්ට්‍රින්, ඒ කියන්නේ ස්ට්‍රින් එක ඇදෙන ප්‍රමාණයට තමයි අපි බර සලකන්නේ. ඉතින් ඒක හරීම වෙන්නත් පුළුවන් කිලෝ භාගයක් කිලෝ එකක් දෙයක් එහෙම මේ වෙන්නත් පුළුවන්. හැබැයි ඊට පස්සේ ආවා මේ ඔරලෝසු කට්ට වගේ එකක්. ඒකත් දානවා බර. ඒ ඔරලෝසු කට්ට වගේ එක දැම්මන් පස්සේ ඒක කැරකිලා යනවා. හැබැයි ඒත් පොඩ්ඩක් එහෙම තියෙනවා බරේ වෙනසක්. දැන් ඇවිල්ලා තියෙනවා ඩිජිටල්. ඩිජිටල් එක හරිම ඇකියුරේට් කියලා කියනවා. ඉතින් මේ සමාධි භාවනාවකට ගිහිල්ලා මේ බර කිරනවා, එහෙම නැත්නම් ඔය බලනවා කියන එක හරියට ඩිජිටල් වගේ. ඒ තරමටම බොහෝම ඇකියුරේට් විදිහට හරියට පොයින්ට් එකටම ගිහිල්ලා කියනවා. ඒ නිසා ඔය විදිහට තේරුම් ගන්න එක හොඳයි කියලා මෛත්‍රියෙන් මතක් කරනවා. පිරුවන් සරණයි. සාදුසත් පිරුවන් සරණයි සයන්වත්. මගේ කාරණාවන්නේ විදිහට ප්‍රශ්නයක් ආකාර ඉදිරිපත් කිරීම සයන්වත්. අපි බොහෝ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන පිට අපිට එහෙනවා දැනෙනවා මේ ආනාපාන සතිය තුළින් තමන් උදසනාවකට යොමු වුණා. ආනාපානෙන් උදසනාවට යොමු වුණ ආකාරයට කී වෙනවා. නමුත් ඔබ වහන්සේ දැන් පැහැදිලි කර දෙනවා අපිට වැටහෙන්නේ ආනාපාන සති භාවනාවෙන් විදර්ශනාට යොමුවක් ඇති වෙනවා නම් ඒ හිත සමාධිගත කරගෙන අර්ථනා සමාජයක් වෙනි විදියට ගිහිල්ලා වංශික අර කලින් ප්‍රකාශ කළ විදියට ධාතු ස්වරූපය දකිනවා නම් කියන කාරණාව එසේ නොමෙතුව කළ නැහැ කියනව නෙවෙයි එසේ නොමෙතුවත් කළ හැකි කියන දේ වංශේ අපිට දේශනා කළේ සුස්ක විදර්ශනිකයෝ හැම සංගර සමන්ත පූර්වාංග වෙන වෙන විදර්ශනා පුරාන් කිපින් යන විපස්සනිකය වගේ අය කරන තත් ඒ විදිහට පුළුවන් කියන අර්ථයෙන් තමයි තේරුම් ගත්තේ ස්වාමීන් වහන්ස. හොඳයි මං කල්යාණ මිත්‍ර දෙවියන් වෙනවා මේ කාරණාත් පොඩ්ඩක් එකතු කරත් හොඳයි කියලා හිතෙනවා. මේ මේකටම ඒ තමයි මේ සමහර භාවනා තිබෙනවා. දැන් භාවනාවක් ගන්නකොට අපි සංඥාවක් තිබෙනවනේ. සංඥාවක් තිබෙනවා. දැන් ඔය ආනාපාන සතියත් අපි භාවනා අරමුණක් හැටියට හිතේ සංඥාගත කරනවානේ. පිළිකුල්, පටික්කුල සංඥාව තියෙනවා, මරණ සංඥාව තියෙනවා. ඒ වගේම ඔය ලක්ෂණ බැලීම සඳහා ඒවා බලනවා. ඊට පහාන සංඥාව කියලා මේ වීර්ය උපදවන ක්‍රමයක් තිබෙනවා අරමුණුත් එක්ක. ඉතින් එහෙම යනකොට සමහර භාවනා තිබෙනවා මේ ඒ භාවනාවෙන් හිත සමාධි කරගත්තායින් පස්සේ සමහර වෙලාවට ඕලාරිකේව බලන්න පුළුවන්. සමහර වෙලාවට තිබෙනවා සියුම්මේව. දැන් සියුම්මේවක් වෙනවා. මෛත්‍රී භාවනාවෙන් බුදුගුණ භාවනාවෙන් හිත එකතෙන් කරගත්තායින් පස්සේ ඒකෙමුත් පුළුවන් ඔය නාම රූප පරිච්ඡේදයට හැරෙන්න. ආනාපාන සතියේට යන්නේ නැතුව වුණා නාම රූප පරිච්ඡේද ඥානෙට හැරෙන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්ට යන්න පුළුවන්. එහෙමත් තිබෙනවා. හැබැයි මේ මෛත්‍රී භාවනාවල් වලින් කරන්නේ බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව කරන්නේ අර ශාරීරියේ තිබෙනා වූ රළු ගතිය හරියට මෘදු කරනවා. රළු ගතිය, ගොරෝසු ගතිය පුදුම විදිහට සෞම්‍ය කරනවා. එතකොට එතනදී දකින්න පුළුවන් වෙන්නේ අර පඨවි ධාතුව බර ස්වභාවයක් හැටියට බොහෝම හැලු ආවෙන ආන්නේ ඒ වගේ ස්වභාවයක්. හැබැයි ඥානවන්තයාට හිත එකතෙන් තියෙනවා නම් ඒ ටිකත් පඨවි ධාතු කුඩු වශයෙන් කියලා හරි අරගෙන යන්න පුළුවන්. එහෙමත් තියෙනවා. ඒකත් අපි හිතේ තියාගන්න ඕනේ. එළුවන් කරනවා. සාදු සාදු. හොඳයි කල්‍යාණ මිත්‍රෙනි, එහෙමනම් ආරාධනා කරනවා සාකච්ඡාවට එකතු වෙන්න. අද අපකට සාකච්ඡා කරන මාතෘකාව ඔස්සේ එළුවන් කරනවා. අවසරයි සන්නාස. ඔබ වහන්සේ පැහැදිලි කර දුන්නේ විදිහට දැන් මේ නාම රූප පරිච්ඡේද නානිසමනස් අපි දැන් භාවනාවක් කරන වෙලාවකට පමණක්ද මේක අපි සීමා කරගෙන යත්තේ ඒ ප්‍රමාණවත්ද එහෙම නැත්නම් මේක අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතේ කොටසක් කරගත යුතුද පැවිසි අතරතුරම මේ යම් ජීවිතයකින් මේ නාම රූප පරිච්ඡේද යන්නේ මේ නාමය මේ රූපය කියලා වෙන කොටස අපේ ජීවිතය තුළට ඒක පැවිසි අතරතුර තුළදීම කළ යම් කිසි මට්ටමකින් කළ යුතුයක්ද කියලා දැනගෙන තමයි සන්නාංශ ඒ කියන්නේ පොඩි පැහැදිලි කරන්න දෙන්න සරණ. ලෝකයට සම්බන්ධ වැඩ කටයුතු කරන කිරීමේදී ඒ වැඩ කටයුතු වලට බාධාවක් නොවන පරිදි ජීවිතයේ හැම වෙලාවෙම කරන්න පුළුවන් නම් හරීම වටිනවා. ඒක තමයි ධර්මයෙන් දිනු වෙන්න පුළුවන් විදිය. අර කට්ට තිබුණොත් දැන් අපි උදේ පැයක් ඊට පස්සේ දවල් වරුවේ පැයක් එහෙමම කාණ්ඩ කරනකොට ඒ දැනකින් නැති වුණයින් පස්සේ අනිත් එක්කේදී ස්ටාර්ට් කරගන්න ටිකක් අර මේ සමහර අයට අමාරු වෙනවා. ඒක නිසා දිගටම තියාගන්න පුළුවන් නම් හොඳයි. ඒක හරියම ප්‍රයෝජනවත්. ඒ සමහරට තියෙනවා ස්ටාර්ට් කරලා තිබුණා වූ වාහනයක් ඒක එන්ජින් එක නැවැත්වුවෙන් පස්සේ සමහර වෙලාවට නවත්තලා තියෙන වාහන ස්ටාර්ට් කරගන්න ගියාන් පස්සේ හරියට සද්ද බද්ද කරනවා. ඒ වාහනේ සමහර ලංකාවේ වගේ නම් තල්ලු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අර නැවතුණානේ. සමහර වාහන නම් එහෙම නෙවෙයි. හොඳට වාහනේ සර්විස් කරලා හැම තියෙනවා නම් යතුරු ගාලා ඒ ගාපු ගාම ඔය අපි දැකලා තියෙනවා. මේ අපේ මාස්තුරු ඉතා ඉක්මනින් ඒක ස්ටාර්ට් වෙනවා. ඒ වගේ තමයි භාවනාවක් තැනක ගිහිල්ලා මොකක් හරි ලෝකයට සම්බන්ධ කටයුතු කිරීමේදී නැවතුනොත් එහෙම වාහනේ හිටා වගේ තමයි. ඊට පස්සේ ආයෙ ඉතින් ස්ටාර්ට් කරගන්න සේල්ස් ස්ටේෂන් එකක් වගේ භාවනා රිට්‍රීට් එකකටම යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ තමයි මාත් නිතර කරන්න පුළුවන් නම් හරිම හොඳයි. එළුවන් සරණයි. වම් පෙස්සන. එළුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එළුවන් සරණයි හැමෝටම. ස්වාමීන් වහන්සේ අපි හුඟක් වෙලාවට සමාධි භාවනා සූත්‍රය වගේ සූත්‍රවලදී අපි අහලා තියෙන දේ තමයි සමාධින් වික්ඛවේ පාවෙත සමාහිත වික්ඛවේ යථා භූතං පජානාති කියලා. ඒකවල තියෙන ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්සේ ඒ වගේම අපිට ලැබෙන උපදේශයක් තමයි සමාධිය වඩන්න එතකොට ඉතිරි ටික ධර්මයෙන් කරලා දෙයි කියලා වගේ අදහසක් මතුවෙච්ච අවස්ථා තියෙනවා. ධර්මයට බාර දෙන්න එතකොට සත්‍ය අවබෝධය ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා කියලා. දැන් සාරින් මහත්තයගේ දැන් දේශනාවකින් අපිට තේරෙන දෙයක් තමයි ඇත්තටම මේ සමාධිමත් සිතක් ඇති කරගන්න විශේෂයෙන්ම ධ්‍යාන මට්ටමින් පුළුවන් නම් ඒ ප්‍රමාණයෙන් කරන්න. එහෙමත් නැත්නම් උපචාර මට්ටමින් හෝ කරලා ධර්මයන් දිහා නැත්නම් ඒ සංස්කාරයන් දිහා ත විදර්ශනාව හරවන්න කියලා වගේ. සමින්න වාසේ ඒ දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරගන්න සමින්නාස්ස. මේ කොහොමද ධර්මයෙන් ඉතිරි ටික සිද්ධ කරලා දෙනවද? එහෙමත් නැත්නම් ඇත්තටම කෙනෙක් උද්‍යෝගී වෙලා විදර්ශනාවට සිත හරවන්න ඕනද කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න සමින්නාස්ස. බොහොම පිස්සෙනවා සර්මයි. මේ නෑ මෙහෙම තියනවා. දැන් අපි හිතමු මේක ඇත්ත වශයෙන්ම මේ සමහර තරල පහේ සිනිස් උදාහරණ ගෙනල්ලා මේ යන්යන් දේවල් කියන එක හොඳයි. අපි සතුටු අපේ සමහර අලුත් සමාජිකයොත් අපි දකිනවා මේ ධර්ම මණ්ඩලයට ඇවිල්ලා ඉන්න. ඉතින් ඒ පින්වත්තුනොත් අපේ පින්වත් මහත්වලත් ධර්මයට හරි ලෙන්ගතුකමක් හොයා යන ඉරිසක් නිසා ඉතින් මේ අපි මේ භාවනාවක් ගැන තමයි මේ කියන්නේ. දැන් අපේ මහත්ය අහපු ප්‍රශ්නයට අපි උත්තරයක් හොයා ගැනීමේදී මෙන්න මෙහෙම හිතෙනවා. අපි ඒක ප්‍රායෝගික දෙයක්. දැන් මේ සාවින්දල මෙහෙත් ආවට පස්සේ මම අපේ මෙහි ආයෙකින් අහපු දෙයක් තියෙනවා. ඉතින් ගොඩාක් ඉතින් අපි නිව්සීලන්ද ඒ වගේම ඕස්ට්‍රේලියා දැන් එක එක සබර්බ් වල ගෙවල් ගන්නවා. ඒ සබර්බ් වල ගෙවල් හරි ලස්සනට හදලා තියෙනවා. එතකොට අර එන්ට්‍රන්ස් එක ඊට පස්සේ අර ෆ්‍රන්ට් ඩෝ එක ඊට පස්සේ කිචන් ඒරියා එක ඩයිනින් ඊට පස්සේ බොයිලර්ස් ඊට පස්සේ ෂවර් හැම ඔය බෙඩ්රූම්ස් ඔක්කොම හොඳ ලස්සනට තියෙනවා. දැන් මේක ආවන් පස්සේ අතුරට ගියයින් පස්සේ ලංකාවේ අපේ අර ගම අමර තියෙනවා. ලංකාවේ අපේ අර මාතර ගාල්ල කුරුණෑගල ඔය ඔක්කොම අමතක කියලා මේක කොච්චර වටිනා කොච්චර හොඳ නිස්පාස් වනේ. ඉතින් අපේ පින මේකට එන්න ලැබුණේ අපි මේ වගේ ලංකාවේ කියන මේ වගේ කොච්චර මහන්සි වෙන්න උනද මෙහෙම ගියක් ගන්න කියලා. ඔහම යම් යම් අය අපිත් එක්ක වචන ගන්න දෙනු එහෙම කරලා තියෙනවා. ඒක හැබැයි ඇත්ත. එහෙම තමයි. ඒක ඇත්තක් තියෙනවා. ඉතින් හැබැයි මේ එහෙම කියාපු අය දැන් මේ පළවෙනි මාසේ අපේ ගෙදර හොඳයි අනේ ස්වයන්ස් වඩින්ද කියලා සමහර ගෙවල් වලට මාව එක් කරගෙන ගියන් පස්සේ මේ වහල විතරයි ගලවලා පෙන්වෙන්නේ නැති අනිත් ඔක්කොම පෙන්ලා තියෙනවා. ඉතින් මේ බිත්ටි ඊට පස්සේ ස්විච් දාන ඒවා ටෙලිෆෝන් කනෙක්ෂන් ලිප ඒවා ගෑස් තියෙනවා නම් ඒව පත්තු කරලා එහෙම පෙන්වනවා. මේක ස්වභාවය. ඉතින් ඒක සතුටක් තියෙනවනේ. ඒක හොඳයි කියන එකනේ කියන්නේ. හැබැයි එහෙම වෙන්නපු අය මේ මාස දෙක තුනක් කොහොම යනකොට එයාට ඒ අර දිවි ලෝකේ වගේ පෙනිච්ච ඒ ගෙදර හරීම නෝමල් වෙනවා. හරියට නෝමල් වෙනවා. ඊට පස්සේ මේ ඒකින් එනවා නිදා ගන්නවා යනවා අතු ගන්නවා. සමහර වෙලාවට මේ සමහර දේවල් තියෙනවා වැකියුම් කරලා නැහැ. එහෙමත් තියෙනවනේ. ඉතින් ඔච්චර දිව්‍ය ලෝකයේ අතුබදුවා ගන්න එපායි. සමහර දේවල් තියෙනවා අපි දැකලා තියෙනවා මේ TV screen එකේ මේ ඉරියඳින්න පුළුවන් දූවිලි අනේමාව සෝදන්න කියලා. ඒ වගේ තත්ත්වයකට පත් වෙන්නේ අර අර අර විදිහට කියලා ඇයි මේ විදිහට උනේ? හේතුව හැමදේම ආරම්භයේදී මහා ඍජුකමකින් හැදරකමකින් පිළිගන්නවා. ධ්‍යානයත් ඔය වගේ. ධ්‍යානය කියන එකට ගියායින් පස්සේ ඕක ඉස්සර වෙලා හරියට අර මේ ආරම්භක අවස්ථාවේදී ධ්‍යාන ලකුණු එනකොට සමහරු ඒකට දෙන්නේ Taman නිවන් දැක්කා හා සමාන. ඔය ඕක නැතිකරන්න තමයි කියන්නේ ඒකේ නැවත නැවත නැවත නැවත ගැවසෙන කියලා. ඒකේ නැවත නැවත නැවත නැවත ගැවසෙනකොට හැසිරෙනකොට ඒ ධ්‍යාන සලකුණු ඒ ලකුණු ඒකේ තිබෙන ස්වභාවය පහසුකම් අරවා මේවා Tamanට හොඳට හුරු වෙනවා. එතකොට හුරු වුණයින් පස්සේ අරකට පුරුදු වුණයින් පස්සේ අපිට හොඳට ඒකින් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ පාවිච්චි කරලා අනිත් පැත්තට යන්න පුළුවන්. ඒක නිසා ධානය නිතර පරිභාවිතා කිරීම හරියට වැදගත් වෙනවා. අර මහත්තයා කිව්වා කොහොමද ඒකින්ම ඇති වෙන්නේ කියලා ධර්ම ශක්තිය. ඔය පුරුදු කරනකොට පරිභාවිතා කරනකොට බහුලීකృత කරනකොට ඒක හොඳට මේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. දැන් මෙහෙට ආවට පස්සේ ගෙදර හුරු වෙච්ච එක්කෙනා ඕන වෙලාවක දන්නවා ඒ ගෙදර ඉස්සෙල්ලාම ඉන්නේ හොයාගෙන හොයාගෙන. සමහර අයට වැඩපළේ ඉඳලා Taman ඒගේ ගෙදරට යන්න මැප් එක බලන්න ඕනනේ. එහෙම එකක් තියෙනවා. මැප් එක නැත්තම් යාගන්න බැහැ. සමහරට පාර වරද්ද ගන්නවා. හැබැයි කීප ගමනක් එතන ගියාට පස්සේ ආ මොකුත් නෑ. හරි පුරුද්දෙම යනවනේ. මෙතනින් හරවනවා මේ ජංක්ෂන් එකෙන් හරවනවා දකුණට දානවා වමට දානවා ඕම ගිහලා යනවා. ඒ පුරුද්ද නිසායි. ආන්න ඒ වගේ ඔය ධානයෙම හොඳට හසුරුවලා හුරු වුණායින් පස්සේ දන්නවා නිමිත්ත මතක් කරගන්නේ කොහොමද? ඊට පස්සේ ඒක හිතින් අල්ලන්නේ කොහොමද? ඒ නිමිත්ත ආවන් පස්සේ කොහොමද ඒකට යන්නේ? ඒක ඉන්නේ කොහොමද? ඔය ඔක්කොම ටික ඕම හෝල්සම් ස්කිල් එකක්. ඒ නිසා ඒ ධර්ම ශක්තිය තමයි ওই නිතර නිතර පරිභාවිත කරනකොට අපිට ඇති වෙන්නේ ඇලීම නැති කරන්නත් ඒක උපකාර කරගන්න පුළුවන්. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. අනිත් කල්ලාන මිත්‍රෙන්ද මම ආරාධනා කරනවා සාකච්ඡාට එකතු වෙන්න කියලා. මම ඊයේ සාකච්ඡාව යුරසැනිම YouTube එකටත් දැම්මා. අදත් දාන්න බලාපොරොත්තු වෙනවා. මම මේක මතක් කරේ. මම කල්පනා කරනවා අද සටහනට පුළුවන් නම් නාම රූප පරිච්ඡේද ඥානය වෙන ඉනමක් දාන්න. ඒ නිසා ආරාධනා කරනවා ඒ ඔස්සේ පුළුවන් නම් ප්‍රශ්න යොමු කරන්න. අපිට හුඟක් දැනගන්න තියෙනව නේද? ඒක නිසා නාම රූප පරිච්ඡේද ප්‍රශ්න යොමු වෙච්ච ප්‍රශ්න තියෙනව නම් ඒක යොමු කරන්න. කලින් මුචින ආරාධනා කරත් කිතුන් සරණයි ස්වාමීන් වහන්සේගේ අවසරයි. මම ප්‍රශ්නයක් නගනවා. ඒ කියන්නේ මට අහන්න ලැබිලා තියෙනවා මේ නාම කියන එක. එතන වටිනාකමක් නැහැ මම කියන දේ. නමුත් නාම කියන එක මේ වැරදියට පරිවර්තනය කරපු බවක් නැත්නම් ඒකේ බුදුජනන් වහන්සේ දේශනා කරේ නම කියන එක කියලා, නේම් කියන එක. ඉතිපත මේ මම කැමති එක පිළිගන්න. මොකද බුදුජනනාතිකාම සැහැල්ලු භාෂාවෙන් පැහැදිලි භාෂාවෙන් දේශනා නිසා මේක හොයාගෙන යනකොට දිගට දිගට යනකොට මේකෙන් පැහැදිලි වෙන්න වේගෙන යනවා. මට හරි නමක් කියලා දෙයක් තියෙනවා නම් යම් කිසි රූපයක් මගේ රූප නිමිත්ත සිතට එනවා නම් ඒ නිමිත්තේ කියන එක හරි ඒ රූපේ හරි කොයි දෙයකට හරි නමක් තියෙනවා. එතකොට ඒ නමක් තියෙනවා කියන්නේ එතන ක්ලේශයක්. ඒ කියන්නේ ඒක ලෝභ ද්වේෂ මෝහ මගින් Taman රැස් කරගත් ආරෝහණ ඒ වගේ දෙයකට ගියපු එකක් කියලා මේ නමක් තියෙනවා නම් ඒ නම ගැන මම කල්පනා කරනවා නම් මට පේනවා ඒක කෙලෙසයක් කියලා. මේ විදියට භාවනා කිරීමේදී තියෙන වැරද්ද මොකද්ද කියලා මම ඔබවහන්සේගෙන් අහනවා. තෙරුවන් සරණයි හැමදෙන්න. තෙරුවන් සරණයි සරණා තේ මා හිතන්නේ ජර්මනියෙන් සම්බන්ධ වෙන්නේ පත්ම මාහනේ. මම නිරුදිනේ පත්ම මාහනේ ජර්මනියෙන් සම්බන්ධ වෙන්නේ. ස්විට්සර්ලන්තෙන් කමන්නේ. ඔන්න ස්විට්සර්ලන්තෙන්. අනේ ගෞරවනීය සර්වාංශ වාසිත වෙනගේ ප්‍රශ්න. මේ නාම and රූප කියන එක ඔය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේදී ඒ ඉංග්‍රීසි භාෂාවට පෙරලපු මුල් සමයේ පොත්වල ඔය භාවිතාව තියෙනවා name and form කියලා. ඕක මේ අපි ඉංග්‍රීසි ආයත ආපු කාලෙත් ඕක ඔහොම තියෙනවා. ඉතින් අපි ඒ තරම් ගැඹුරක් දන්නේ නැති නිසා ඉතින් අපි හිතුවා ඕක ওই විදිහට කියවොත් හොඳයි කියලා. හැබැයි ඉංග්‍රීසි පාලි භාෂාවේ මතුපිට හැඩය අරගෙන ඒ වචනය ඉංග්‍රීසි භාෂාවට දාපු ගමන් නේම් ඇන් ෆෝම් කියලා තරලව කියන්න පුළුවන්. නමුත් ඒකේ ධර්ම අර්ථය සලකාගෙන යෑමේදී හානියක් වෙනවා, අර්ථ හානියක් වෙනවා. ඒක නිසා පසුකාලීනව ධර්මය අවබෝධ කරගත්ත, තේරුම් ගත්ත ස්වාමින් වහන්සේලා සහ සත්පුරුෂයෝ එක පාවිච්චි කරන්න පෙළඹුණා mentality and materiality කියලා. එන මයින්ඩ් ඇන් මැටර් කියලා. එහෙම නැත්නම් මයින්ඩ් මෙන්ටල් ෆැකල්ටිස් ඇන් මැටර් කියලා. දැන් ඒකට යනකොට අර ඉස්සෙල්ලා පාවිච්චි කරපු නේම් ඇන් ෆෝම් කියන එකට වඩා බොහොම පිරිසිදු අර්ථානිත ගතියක් යනවා. හරි ස්වාමීන් වහන්සේගෙන් ඔය අහන ලද ප්‍රශ්නයකට උන්වහන්සේ උත්තර දෙනවා. මේ උත්තර දෙනවා රූපය කියන්නේ මොකද්ද, නාමය කියන්නේ මොකද්ද කියලා. එතනදී රූපේට උන්වහන්සේ අර්ථකථනය දෙනවා. සාමාන්‍යයෙන් මේ ගැඹුරකට යන්නේ නැතුව මේ එදිනෙදා වටපිටාවෙන් බලා ගන්න පුළුවන් උදාහරණත් එක්ක. ඒ කියන්නේ රූපදීති රූපං. ඒ කියන්නේ අවුෙන්, වැස්සෙන්, පීන්නෙන්, සුළඟෙන් වෙනස් වී යන්නා වූ ලක්ෂණ යම්කිසි දෙයකට රූපණය වීමක් වෙනස් ඇලීමක් පිම්බීමක් ඒ වගේ තියෙනවා නම් ඒ ගතිය තිබෙන්නේ රූපයයි කියලා. ඒ වගේම නම චීති නාම. ඒ කියන්නේ නමන ලක්ෂණයෙන් යුක්ත වෙච්ච නාමය. දැන් මේ පරණ ඔය අපේ දහම් පොත්වල ඒ තිබෙනා වූ වචන හොඳ ලස්සනට ඒ ස්වාමින් වහන්සේලා ධර්ම භාවිතයත් එක්ක හොඳට අර්ථ ගන්නලා තිබෙනවා. අර්ථය පොදු ජනයාට ගන්න පුළුවන් විදිහට තියෙනවා. දැන් තියෙනවා බලන්න නාමය කියලා කියන එක බලන්න මේ අපි ඔය දැන් කියපු අර්ථකථනය පොඩ්ඩක් ගෞරවාන්විතව පැත්තකින් තියලා හිතේ රූපේ තිබෙනා වූ ගතිය බැලුවොත් මෙන්න මෙහෙම හිතෙනවානේ. මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා දැන් අපේ දැන් මේ කැම්බරා ඉන්නවා කියලා. කැම්බරා පාර්කේ තියෙනවා මල්ගා. කැම්බරා පාර්කේ තිබෙන මල්ගා ගාවට ගිහිල්ලා මේ මිනිස්සයා බලනවා ඒ මල්ගහ දිහා. මල්ගහ දිහා බලනවා කියලා කියන්නේ එයාගේ හිත සහ චෛතසික ධර්ම අර තිබෙන්නා වූ මල්ගහ පැත්තට නැමෙනවා. එතකොට ආරම්මණය අරමුණු කිරීම වශයෙන් එයාගේ ඒ පැත්තට නැමෙනවා, රූපේ පැත්තට නැමෙනවා. ඉතින් රූපේ පැත්තට නැමුණාට අපි කිව්වට අරමුණ ඇතුළට එනවයි කියලා අපි කියමු එහෙමත් කියලා. අරමුණක් එනවා, හැබැයි ඒක වර්ණ ගැන්වීම වශයෙන් පමණයි ගහ ඇවිල්ලා ඇහි වදින්නේ. මේ නාමය කියන හිත ගිහිල්ලා හිත නැමිලා යනවා, හිත වැටෙනවා රූපේ පැත්තට. දැන් ඔහොම ඒ මිනිස්සයා බැලුවා. දැන් මේ මිනිස්සයා යනවා යනකොට ඒ වර්ණය පිටිපසින් එන්නේ. ඒ ගහේ වර්ණය ඒ ගහ පිටිපසින් එන්නේ. එයාගේ හිත අනිත් පැත්ත හරවාගත්තා ගියා. වෙන එක්කෙනෙක් එනවා ඉතින්. වෙන එක්කෙනෙක් ඇවිල්ලා ඒ ගහ දිහා බලනවා. බලනකොට එයාගේ ඇවිල්ලා අර මනස අර ඉස්සෙල්ලා බලලා ගිය අර මිනිස්සයා බලලා ගිය ඒ ගහ පැත්තට නැමෙනවා. එතකොට හිත දෙකක් නැමුණා. ඒ ගහ වස්තුව තියෙනවා. ඒ වස්තුව යන්නේ නැහැ. තව මිනිස්සෙක් එනවා. ඇවිල්ලා ඒ මිනිස්සයාගේ හිතත් අර ගහ පැත්තට නැමෙනවා. දැන් එතකොට තේරෙනවා මේ සත්වයන්ගේ හිත කියන එක වස්තුව පැත්තට ආරම්මණේ පැත්තට නැමෙනවා. හැබැයි ඒ නැමෙන හිත තිබෙනා වූ අය ඒ අරමුණ ඉස්සරහා පිට ඉඳගෙන අරමුණට හිත නැමුවා. ඒ වගේම නමලා ඒකින් අරමුණ අරගෙන යන්න යනවා. අරමුණ තියෙනවා. අරමුණ තියෙන තැනම වෙනස් වෙලා වෙනස් වෙලා යනවා. ඒ නිසා හොඳම දේ තමයි හොඳම විදිය තමයි මේ නාම ධර්ම අර්ථ ගැන්වීමේදී ඒකට ප්‍රඥප්තිය දාන්න පුළුවන්. මේක හිත, මේක චෛතසික කියලා එහෙම දාන්නත් පුළුවන්. ඊට වඩා මෙතන ගන්නේ ඒ නාම ධර්මවල පින්නන්ට බෑ රූප වශයෙන්, ඒවා අඳින්න බෑ රූප වශයෙන්, ඒවා නම් කිරීමකට පමණයි ගොනු වෙලා තිබෙන ශක්ති විශේෂයක්, ගුණ ධර්ම විශේෂයක් පමණයි. දැන් අපි කරන්ට් එක කියලා කියනවා, විදුලිය කියලා කියනවා. විදුලිය කියලා අපි නාම ගැන්වුවාට විදුලිය වෝට්ස් රැටියට මැනුම් කරාට අපිට විදුලිය බලන්න බෑ, විදුලිය අඳින්න බෑ. ඉතින් ඒ වගේ මේ නාම ධර්මයෙන් නම් කරන්නත් පුළුවන්. ඊට වඩා තිබෙන්නේ නාම ධර්මය අරමුණ පැත්තට නැමෙන නිසා තමයි, හැරෙන නිසා තමයි. ඒකට ඒ අර්ථයෙන් නාම කියලා තිබෙන්නේ. ඒක තමයි පාවිච්චි කර යුතු සුදුසු ක්‍රමය කියලා මම මෛත්‍රිය මතක් කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොම සිං. එතකොට නාම කියනකොට අපි එතනින්ම නිත්‍ය බවට හැරිලයි කියන එකද එතනින් කියන්නේ? අනිත්‍ය නොදකපු බවද? යම්කිසි වස්තුවකට නාමයක්, ඒ කියන්නේ යම්කිසි වස්තුවකට නමක් ලැබීමයි ඒ වස්තුවේ තිබෙනා වූ වෙනස් වී යන ගුණයයි කියලා කියන්නේ එකක් නෙවෙයි. දැන් මේ නමක් දැම්මම ඒක අනිත්‍ය වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න, දාන නම අනිත්‍ය වෙන්නේ නැහැ. මම ඒකට සූත්‍ර කැලක් කියන්නම්. අපි බලන්න මේ අපේ වාඩිලා ඉන්න තැන තියෙන පොඩි මේ ටේබල් එකක්. ඒ ටේබල් එක රූපමයයි. එතකොට මේ ටේබල් එකට දාලා තියෙන නම අපි ටේබල් එක කියලා කියන මේ වෙලාවේ. ඒක තමයි නම. දැම්ම නම. හැබැයි මේ ටේබල් එක කියන නමෙන් හඳුන්වන වස්තුව ඇවිල්ලා හේතුඵල ධර්මයෙන් හැදිච්ච වස්තුවක්. හැබැයි මේ වස්තුව වෙනස් වෙනවා. ඒ ටේබල් එක වෙනස් වෙනවා. ටේබල් එක පුච්චන්න පුළුවන්, අඩන්න පුළුවන්, හැම දෙයක්ම වෙනවා. හේතුව ඒකේ නිත්‍ය භාවයේ ඇඳී නැති නිසා. ඊළඟට දැන් අපි හිතමු අද මේ ටේබල් එක කැඩුවා කියලා. කඩලා එක රෙකෝඩ් කරනවා. ඒ පොතක ලියනවා. ඊට පස්සේ අවුරුදු 100ක් ගිහිල්ලා හරි යම් කිසි කෙනෙකුට කතා කරන්න වචනේ ඉතුරු වෙලා තිබෙනවා මේ ටේබල් එක ඉබිලා තිබෙනවා කැඩුවයි කියලා. ඒ ටේබල් එක එතකොට නැහැ. මේ වචන මාත්‍රා කියන ඒවා ඒවට කියන්නේ ප්‍රඥප්ති කියලා. ඒවට කියන්නේ පැනවීම, ප්‍රඥප්ති. ඒවට කියනවා නම් කිරීම. නම් කිරීම කියන දේවල් නිකම් මේ ඔය සංස්කාර වට කියන්නේ සංස්කාර නිමිති කියලා. නම් කරනවට කියනවා සංස්කාර නිමිති. අපි යම් කිසි වස්තුවකට දෙන නාමය. ඒක දිරන්නේ නැහැ. ඒක දිරන ගතියක් ඒ නාමයේ නැහැ. ඔය නම් කරන්නේ වගේ. හැබැයි මේ නම් කරන දෙයට යටත් වෙන වස්තුවේ වෙනස් වෙන ගතිය තියෙනවා. බලන්න මේ සූත්‍ර කැල කියලා සංවිතනිකායේ කියනවා දේවතා සංවිතයේ ගැනන තැනක තියෙනවා ඔය සුහුම් වල හරියට පේනවා ඔය පදය අපේ ලංකාවේ රූපං ජීරති මච්ඡාන නාම ගොත්තං නිජීරති කියලා කියනවා රූපං ජීරති මච්ඡානං මිනිස්යාගේ රූපය නැති වෙලා යනවා දිරා යනවා හැබැයි රූපය දිරා යනවා විතරක් නෙවෙයි වේදනාවක් නැති වෙනවා සංඥාවක් නැති වෙනවා සංස්කාරයක් නැති වෙනවා විඥානයක් ඇති වෙනවා මෙතන මේ ඕලාරික වස්තුවක් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපං ජීරති මච්ඡානං මිනිස්යාගේ රූපේ දිරනවා කියලා කියන්නේ රූපයක ආල්සය චිත්තක්ෂණ 17යි ගුරු ස්වභාවයක් කියලා. හැබැයි වේදනාවේ ආල්සය චිත්තක්ෂණ 1යි ඊට වඩා වේගින් නැතිලා යනවා. එතකොට මේකින් බුදුරජාණන් වහන්සේ රූපය විතරක් වෙනස් වෙනවා කියපු කතාවනේ. ධර්ම පහම වෙනස් වෙනවා. රූපයට මුල් තැන දුන්නා. රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය පහම වෙනස් වෙනවා. හැබැයි වෙනස් වෙන්නේ නැති එක උත්තර කියලා තියෙනවා. ඒ තමයි රූපය වෙනස් වුණාට රූපයට දාපු රූපය කියන නම වෙනස් වෙන්නේ නැහැ. වේදනාව වෙනස් වුණාට වේදනාවට දාපු වේදනාව කියන නම වෙනස් වෙන්නේ නැහැ. සංඥාව වෙනස් වුණාට සංඥාවට සංඥාව කියලා දාපු නම වෙනස් වෙන්නේ නැහැ. ඒක දිරන්නේ නැහැ. ඒක කියලා තියෙන්නේ කොහොමද? රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නෙජීරති කියලා ඔය උපන්නා වූ මිනිසුන්ට දානවනේ ಗುಣවර්ධන, සිරිවර්ධන, ධර්මපාල ඔය වගේ නම් තියෙනවනේ. ඒවා දිරන්නේ නැහැ. ඒවා දිරන්ත යන ඒවා මණ්ඩලයේ තියෙන එකක් නෙවෙයි. ආන්නේ ඒක නිසා ඔය සංස්කාර කියන්නේ නාම ධර්ම සහ නාම ධර්මයන්ට දාලා තියෙන නම් ඒවත් ප්‍රඥප්ති කැලිය අතර සහ ඒ වාගේ තිබෙනා වූ ලක්ෂණ අතර ಗುಣ තුනක් තියෙනවා කියන එක තේරුම් ගත්තොත් හොඳයි කියලා මෛත්‍රියෙන් ඉපත් කරනවා නිර්වන් සරණයි. ස්ත්‍රීටි තාම සිං ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය උනේ මේ විස්තර ටික ඉතාම වැදගත්. නමුත් මගේ ප්‍රශ්නය උනේ නාම කියන පැත්තට අපි හැරෙනකොටම අර තින්නම් සංගති පස්සෝ කියන තැනින් දෙනකොට ඒ කියන්නේ මේ දිත්තේ දිත්තමත්タン ඒ එතන අභිභවා කියලා එතනින් ඉදිරියට ගිහිල්ලා අපි නිත්‍ය පැත්තට හැරෙන එක හැරීමත් එක්කමද නාම උපදින්නේ නැත්නම් උනත් නාම ඊට කලිනුත් නාම ඇති වෙනවද ඔය සින්නම් සංගති කියන ඒ කොටසේ නාම තියෙනවද කියන එකයි මගේ ප්‍රශ්නය. කෙටියෙන් පිළිතුරු දුන්න සමිනාන්ත බොහොම පිං. සංගති පස්සෝ කියන දැනත් නාම තියෙනවා, පස්සේ කියන්නේ නාමයක්. ඒක ඉතලක් නම් අර හැරෙන තැනට ඉතලක් කලිමුත් නාම තියෙනවා. ඉන්නම් සංගති පස් කියන්නේ එතනක් තියෙන නාම. එළුවන් සර. එළුවන් සර මම ඔන්න අනිකුත් කල්ලාන මිත්‍රින්ට පුළුවන් එකතු වෙන්න. ඒ සම්බන්ධයෙන් මුණත් කමක් නැහැ. වෙනත් ප්‍රශ්න නාම රූප සම්බන්ධයෙන් වෙනත් ප්‍රශ්නයක්. ඕක කමක් නැහැ එකතු වෙන්න. අවසානස්ස පොඩි ප්‍රශ්නයක්. දැන් අපි කලින් කතා සාකච්ඡා කළ විදිහට ස්වාමීනාස්ස දැන් නාම රූප පරිත්‍යාග ඥානය ගැන කතා කරනකොට දැන් අපි දැන් උපචාර හරි අර්ථනා සමාධියට ගිහිල්ලා දැන් අපි රූපය ගැන බැලුවා, සතර මා ධාතු ගැනත්, ඊළඟට සුද්ධාස්තකය, සත්‍ය නවකේ කියලා ඒ රූපේ පැත්ත බැලුවාම ස්වාමීන් වහන්සේ එතකොට රූපයේ පිළිසිඳ එතන දැනගත්තාම නාමයේ පැත්ත අපි වෙනවම දර්ශනා කළ යුතුද, නැත්නම් රූපයේ පිළිසිඳ දැකීමේම නාමයක් එතන ප්‍රත්‍යක්ෂ වෙනවද ස්වාමීන් වහන්සේ? ඒක කොහොමද වඩා පැහැදිලි කරගන්නේ? තිරුවන් සරණයි. රූපයේ හොඳයි. ඒකේ තියෙන්නේ මෙහෙමයි. නා ඉස්සර වෙලා අපි බලමු, තේරුම් ගනිමු නාම රූප පරිච්ඡේද කියන්නේ මොකද්ද කියලා. නාමයයි රූපයයි පරිච්ඡේද කරනවා කියලා කියන්නේ වෙන් කරනවා කියන එකයි. මේ වචනේ තියෙන මේ මිනිස්සුන්ට ඡේද කියන ඡේදනය කියන එක පේනවා, පරිච්ඡේද තේරෙන්නේ. එහෙමත් තියෙනවා. හේතුව උපසර්ගයක් තියෙනවනේ. පරිච්ඡේද කියලා කියනකොට අර පාලි භාෂාවෙන් උප පරි අනු ඒ වගේ උපසර්ග තිබෙනවා. මේ උපසර්ගයක් තිබෙනවා. එතකොට ඡේද කියලා කියන්නේ මොකද්ද? කපනවා, කඩනවා, කොටස් කරනවා, කාණ්ඩ කරනවා. ඊට පස්සේ ඔය තියෙනවනේ පොත්වල තිබෙන කොටස් වල පරිච්ඡේද, කාණ්ඩ කරලා, කොටස් කරලා, වෙන් කරලා තියෙනවා. ඒක නිසා මේ පරිච්ඡේදය කියලා කියන්නේ එකට ගැනින්නා වූ දෙයක් දෙකට කඩනවා කියන එකයි. අපි රූපයක් දකිනකොට, සද්දයක් අහනකොට මේ ඒක අපිට මේ එකට අහුවෙලා මම අහනවා, මම අහනවා, මට ඇහෙනවා කියලා මේ මම අහනවා කියලා අර ඒ සද්දයයි අහන හිතයි කියලා එහෙම දෙකට කැඩෙන්නේ නැහැ. ඒ විදිහට තමයි අපි අහලා තියෙන්නේ, අපි බලලා තියෙන්නේ. ඒක නිසා ඒ විදිහට ඉගිය පරම්පරාවක් දැන් දෙකට කඩන වැඩේ. ඒක තමයි කියන්නේ නාම රූප පරිච්ඡේදය කිරීම සඳහා සම්මර්ෂණය කරනවායි කියලා. විදර්ශනා බලනවායි කියලා. දැන් ඒක කිරීමේදී සමහර අයට පේනවා මෙහෙම. හැබැයි ඔක්කොටම එක විදිහට පේන්නේ නැහැ. ඒකත් අපි හිතේ තියාගන්න ඕනේ. මම ඕක දැනගෙනම තමයි අර චෛත්‍ය ගැන කියුවේ. සමහර අයට ඉස්සෙල්ලා රූපේ පේනවා, ඊට පස්සේ නාමයේ පේනවා. සමහර අයට නාමය ටිකක් කල්ැතුව පේනවා. ඒ නාමයේ දැනීමේදී ආකාර තුනකට පේනවා. සමහර අයට ස්පර්ශය දැනෙනවා, ස්පර්ශයත් එක්ක රූපය අහුවෙනවා. සමහර අයට වේදනාව දැනෙනවා, වේදනාවත් එක්ක රූපය දැනෙනවා. සමහරුන්ට රූපේ දැනෙනවා, රූපේ ළඟ තිබෙන අවු වේදනාව දැනෙනවා. සමහරුන්ට විඥානය දැනෙනවා, විඥානයත් එක්ක රූපේ දැනෙනවා. එතකොට මෙන්න මේ විදිහට තේරෙනවා. අනිත් එක තමයි අපි ප්‍රායෝගික බැලුවෙන් පස්සේ මෙන්න මෙහෙම අපි සක්මන් කරනවනේ. සක්මන් කරනවා, ඊළඟට මේ අර අපි වන්දනා භාවනා මානසිකාරයක් කරා ඔය ගියපාර භාවනා වැඩසටහන් වලදී ඊළඟට දැන් මේ ඒ වගේ කායික ක්‍රියාවල් වලදී අපි පාදයේ ඉස්සරහට තබනවා. පාදයේ ඉස්සරහට තබනකොට මේ පා ඉස්සරහට යැවෙන පාදය දිහා හිතින් බලනකොට පාදය එකක්, ඒක රූපමයයි. ඒ පාදයේ මූමන්ට් එක ඉදිරියට යන ස්වභාවයේ දැලීම පාදයටම කරගන්න බෑ. බැලීමේ ශක්තියෙන් දැනීමේ ශක්තියෙන් පාදේ ශූන්‍යයි. ඒ නිසා බැලීමේ ශක්තිය දැනීමේ ශක්තිය තිබෙන්නා වූ හිත තවත් නාම ධර්ම පාදේ ගෑවිලා යනවා. ඒ පාදයේ පැත්තට හැරෙනවා. ආන්නේ පාදයේ මූමන්ට් එකට හැරී තිබෙන්නේ නාම ධර්ම. එහෙම නැත්නම් හිත එතනදී නාම කියලා කියන්නේ අර නාම රූප කියන කොට තියෙනවනේ මේ වේදනා සංඥා දෙකටත් නාම කියනවනේ. ඒක නෙවෙයි මෙතන නාමය කියන්නේ හිතයි වේදනාවයි සර්සයයි ඔක්කොම ටිකේ පැති වැඩ කරනවා. ඒ ක්‍රියාවට හැරිලා බලනවා. එහෙම නැත්නම් සරලව හිත. හිතින් දකිනවා රූපයේ චලනය. හිතින් දකිනවා රූපයේ වෙනස. හිතින් දකිනවා අර රූපයේ එහෙත් මෙහෙත් චලනයද අත දැනගන්න හිත. අය දැනගන්න හිත. මුහුණ දැනගන්න හිත. එතකොට තියෙනවා රූපයයි නාමයයි. රූපයයි දැනගන්න හිතයි. රූපයයි දැනගන්න හිතයි. ආන්න ඒ විදිහට මෙන්න මේ කොටස රූපය මෙන්න මේ පැත්තට වෙඳලා බැලෙන කොටස නාමය කියලා වෙන් කරලා හඳුනා ගන්න දැනුම තමයි අපි කියන්නේ නාමය වෙන් කරලා රූපය වෙන් කරලා පරිච්ඡේද කර ගන්නා වූ ඥානය කියලා. ඒ ඥානය විදර්ශනාවට බැසගන්න කල් ඇතුව ඇතිවෙන්නා වූ වෙනස කාණ්ඩ කර ගන්නා වූ නුවණ. ඒක නිසා ඒක මේ ඇති වෙන්නේ ওই විදිහට ඉස්සලා සම්මර්ථනය කරගෙන යන්න ඕනේ. ඒක නිසා තමයි අපි මේ සක්මන් කිරීමේදී වන්දනා භාවනා මානසිකාරයේදී ආනාපාන සතියේදී ඔය ඔක්කොගෙම සිද්ධ කරන්නේ බලන හිත බලන්ට හුරු කරනවා. හැබැයි දැනෙන විදිය නම් එක එක්කිනාගේ හැටි හැටියට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. තේරුවන් සරණ මොනාරි තියෙනවා නම් ආ දැන් අපි මේ පදයන්ක භාවනාවකදී කෙනෙකුට උපස්ථාවයක් ඇති වෙන්න පුළුවන්. අර යම් යම් තැන්වල නිකන් 10ක් පිළිසෙන්නක් වෙනි වූ රසන 10ක් දැනිලා. ඉතින් ඒ අනුව තේජෝ වායි ධාතුව තේජෝ ධාතුව මේ සහයකට අදාළ පස්සේ වේදනාව සංඥාව සචේතනාව කියන ධර්ම තේරුම් ගන්න පුළුවන් කමක් ලැබුණොත් ඒ කියන්නේ මේ 10ක් ඇති වෙනවා නම් ඒ 10 හඳුනාගන්නේ කිසියම් සංඥාවකින් ඒ සංඥාව බවත් එතකොට ඒ 10 දැනුනේ ඒ පෙරත් ඇඟේ තියෙන්නේ නැති දැනුනේ පිළිබඳව තමන්ගේ මානසිකාරය යොමු වෙච්ච නිසා එතන පස්සයක් සිදු වෙච්ච බව එතන පස්සේ යනු පස්සයක් ඉතින් ඒ 10 හේතුෙන් කිසියම් අපස්සුකාරී වේදනාවක් ඇතුළත නම් ඒ වේදනාව වෙනමත් එවිටම චේතනාවක් ආව නම් එහෙම ඒ අඩු වශයෙන් තමන්ගේ ඉන්න ආකාරය වෙනස් කරන්න හෝ තේ යන චේතනාවක් මේ විදිහට ඒවා දකින්න පුළුවන් කවර ලැබුණොත් එතකොට මේ නාම ධර්ම වෙන් කර දැක්කා වීමක් වෙනවද සයන්වාස ඒ විදිහට භාවනාව තුළදී වුණත් දැක්කොත් තිරුවන්සනස් ඒ විදිහටත් පුළුවන්. ඒ විදිහටත් ඒ ක්‍රියාව පැත්තට ක්‍රියාව කරන්ට ඊට පස්සේ ක්‍රියාව පැත්ත බලන පැත්තට යන ඒ විදිහටත් පුළුවන්. එතන නාම ධර්ම කියලා කිව්වම පොඩි මණ්ඩලයක් එනවා. නාම ධර්ම එකක් දෙකක් ඉතින් අපි ඉස්මතු කරලා කියනවා. වේදනා සංඥා කියලා ඒ සංකාර යටතේ ඒ ක්‍රියාවට බැලීමට ඉදිරිපත් වෙන මණ්ඩලයක් එහෙම නැත්නම් පිරිසක් එනවා. ඒවා එක එක දිනාට එක එක විදිහට පේනවා. අවස්ථාවෙන් අවස්ථාවට කඩලා බලන්නත් පුළුවන්. ඔය කියපු හැටියටත් නාම ධර්ම හඳුනා ගන්නට පුළුවන්. ඒකත් උපකාරකයි. ඊළඟ සරණ. ඊළඟ සරණ කල්යන් මිත්‍රි. ඊළඟ සරණ සාමිනාස් අවසරයි. ඊළඟ සරණ පිළිදාන සාමිනාස් දැන් අපි දැන් ආරම්භයේ ඉඳලා මේ භාවනාවක් කරගෙන යනකොට උදාහරණයක් ගත්තොත් ආනාපාන සති වගේ කරන් යනකොට දැන් අපි මේ දැන් ගොඩක් මේ නම් වලින් ඉගෙනගෙන තියෙනනේ උගාණ නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත, එහෙම උපචාර සමාධි වුන් කියලා. ඔය මොකුත් නැතුව සාමිනාස් බොහොම සරලව අර අපි වාඩි වෙලා පරියන්ක ඉඳගෙන මේ සුක්ෂම වැට දැනෙන ටික ඒක දිහා බලාගෙන ඒවා නම් නොකර ඒ වැඩෙන විදිහට සරලව යන්නේ ගියාම අපිට ඉස්සරහට යන්න පුළුවන්නේ පුළුවන් ස්වාමීන් වහන්සේ නැත්නම් අපි මේ අර ඉගෙන ගත්ත මේ නම් කිරීම මේ අවස්ථාවල අඳුර ගන්න ඕන නැත්නම් එකින් ඒක ඒව අඳුර ගන්න විදිහ අපි අර සරලව වැඩෙන විදිහට බාධා වෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඒකෙත් මේ හිතේ යුතු තැන් තියෙනවා. ඒකී හිතේ යුතු තැන් තියෙනවා මේ මේක පරණ පරණ එකක් මුල් කරගෙන තමයි කියන්නේ වෙන්නේ වෙනස්කම් තියෙනවා. ඒක පුජ්‍යලයන් පුජ්‍යලයටත් වෙනස් වෙනවා. අපි දැන් හිතමු නීපැණි කනවා. නීපැණි කනකොට එක්කෙනෙක් නීපැණි කියලා දැනගෙන කනවා. මේ පැණි වල තිබෙනා වූ ගුණයක් දන්න. තව එක්කෙනෙක් මේ පැණි කනවා ඒවට කියන නම දන්නේ නැහැ හැබැයි රා දන්නවා. හැබැයි දෙන්නම මේ පැණි කාලා තියෙනවා. එක්කෙනෙක් නමක් දන්නවා ඒකේ තිබෙන ඉෆෙක්ට් එකක් දන්නවා. අනිත් එක්කෙනා නම දන්නේත් නැහැ මොකක්වත් දන්නේ නැහැ හැබැයි කාලා තියෙනවා රා දැන්නලා තියෙනවා. ඉතින් ධර්මයේ පුරුදු කිරීමේදී නිවන් අවරමුණු කරගෙන ඔය විදිහට කරනවා. හැබැයි සමහර වෙලාවට තියෙනවා මෙහෙම අපි drive කරගෙන යනවා වාහනයක්. වාහනයක් drive කරගෙන යනකොට මෙහි ඉඳලා දැන් අපි ඉන්නේ මෙහි blue mountain පැත්තේ. අපි යනවා මෙහි Canberra එනවා. එනකොට අපිට මේ භාවිතා කරන්න තියෙනවා මේ පොතක්. ඒකට කියනවා road map එක කියලා. රෝඩ් මැප් එක අරගෙන අපි ඉස්සලා බලනවා. බලලා ඒකෙන් අපි ඡායාවක් ගන්නවා. හිතට යන්න ඕන මේ පාරෙ මෙච්චර කිලෝමීටර් ගානක්. මෙතනින් දකුණට හැරෙන්න ඕන, මෙතනින් වමට හැරෙන්න ඕන, මේ විදිහට මේ විදිහට කියලා. ඉතින් අපි ඉස්සරවලාම පූර්ව සටහනක් ගන්නවා. අරගෙන ඊට පස්සේ ඒක බලලා ඊට පස්සේ ඒකෙන් කියනවා. ඉතින් මෙතන ඉඳලා කැම්බරා යනකොට මම හිතන්නේ කිලෝමීටර් 500කට වැඩි ප්‍රමාණයක් මං හිතන හැටියට. එච්චර දුරක් යනකොට ඒ ඔක්කොම ටික මෙල් අර මේ රෝඩ් මැප් එකේ දාන්නේ. ප්‍රධාන සිටිස් වල නම් සහ ප්‍රධාන ටික තමයි තියෙන්නේ. ඒක දැනගත්තොත්, ඒක දැනගෙන drive කරොත් එහෙම හැරෙන තැන කිට්ටු වෙනකොට අපිට සිග්නල් එකක් වදිනවා. හිතේම මෙතනින් හැරෙන්න ඕන, මෙතන මේ විදියයි, මෙන්න මේ විදියයි, මේ විදියයි කියලා දැනෙනවා. එතකොට යන්න පාසි. එහෙම දන්නේ නැතුව ගියොත් එහෙම තැන් තැන් වල නවත්තන්න වෙනවා. කඩපොළවල් වල නවත්තලා අහන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ සැක කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ආයෙ ගිහිලා කෙනකින් අහන්න සිද්ධ වෙනවා. ආන් ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා දන්නේ නැතුව යනකොට. දැනගෙන යනකොට අර විදිහට මෙන්න මෙතන මෙන්න මේ විදියයි, මෙන්න මෙතන මේ විදියයි කියලා දැනගෙන යන්න පුළුවන්කම තිබෙනවා. ඒක නිසා සමහර අයට දැනගැනීමේදී හැබැයි මෙහෙම එකක් තියෙන ඔය පාරක යනකොට කියන දේවල් ඔක්කොම ඩීටේල්ස් නැහැ. හැබැයි අද නම් ඉතින් අර ඉන්ටර්නෙට් එකේ සැටලයිට් ඒක නිසා දියන් යන දේවල් තියෙන්න පුළුවන්. හැබැයි භාවනා මාර්ගයේ යනකොට භාවනා මාර්ගයේදී ඒ ඒරියාස් වල ඇතිවෙනා වූ ලක්ෂණ සාමාන්‍යයෙන් පොදු වශයෙන් කියලා තියෙනවා. හැබැයි හැම එක්කිනාම යනකොට ඇතිවෙනා වූ දේවල් එහෙම දක්වලා නැහැ. ඒක නිසා මේ ප්‍රයෝජනයක් තියෙනවා සමහර කරුණු දැනගැනීමේදී. ඒකත් හැබැයි ඒ ප්‍රයෝජනය බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. හැබැයි එහෙම අර රෝඩ් මැප් එක වගේ ඒක දන්නේ නැත්නම් ඒ ළඟ කවුරු හරි ඉන්ඩෝනි වාඩි වෙලා දැන් අපි දැකලා තියෙනවා යනකොට මේ drive කරන මහත්තයාගේ අතේ නැත්තත් අර ළඟ ඉන්න එක්කෙනා guide කරනවා. නොතනින් ලාමට දාන්න, මෙතනින් දකුණට දාන්න, මේක slow වෙන්න, මේකේ වම් එකට දාගන්නයි කියලා ඔහොම කියන අවස්ථා අපි දැකලා තියෙනවා. යාන්නේ මේ වගේ මේක පද නැතුව නම් නැතුව යනකොට අර ටීචර් ඉන්න ඕනේ ළඟ කීටුවක. ඒ අහගෙන අහගෙන යන්න ඕනේ. ඔන්න ඔය විදියයි ඔය වැඩේ කියලායි මට මේ වෙලාවේදී කියන්න තිබෙන්නේ. තෙරුවන් සරණයි. මම අවසරයි හතංග මහත්මයාගේ මේ ප්‍රශ්නෙටම අදාළ ප්‍රශ්නයක් සම්බන්ධව එහෙමනම් සම්පත කෙනෙක් දැන් අපි දැන් මේ අපි දැන් යම් කෙනෙක් සසර පුරුද්ද ඇතු භාවනා කරනවා නම් ස්වාමීන් වහන්සේ ඒ පුරුද්ද ඒ වගේ දැන් ඔය අර්පණ සමාධි ඒ වගේ දේවල් එනකොට ඒ පුරුද්ද නිසා එයාට ස්වභාවයෙන්ම මේදී දැනගන්න ලැබෙනවාද ඒක අපි දැනගත්තු තිකේ සිතන අවස්ථරයි. පුරුද්ද නිසා එයාපෝට් එකට ඇවිල්ලා මාව වදම්මගෙන යනවා. ඉතින් මාත් එක්ක කතා කරගෙන ඉතින් මේ කොහොමද සාන්නාසි කියලා එහෙම එක්කර යන. ඊට පස්සේ යා දැන් මාව බස් ගන්න ඕනන්නේ බෙලින්ටන් දමගවිසි ආරණ්‍ය තියෙන්නේ ඒ වනාන්තරේ පැත්තට යන්න ඕනේ. ඒ වුණාට මේ මහත්තයා පුරුද්දට මේ මහත්තයාගේ ගෙවල් පැත්තට යනවා. ඉතින් ඒක නිසා පෙර පුරුද්දට වුණාන් පස්සේ ඒක නිසා එහෙම යන හැටි තියෙනවා. එතන සංසාර පුරුද්ද බලපාන. ඉතින් ඒ නිමිති වලට එහෙම හරි ඉක්මනට යන්න පුළුවන්. පෙරවන්තසනයි. බොම්පින්සන් ස්වාමීන් වහන්සේ තව ප්‍රභාගයේ ප්‍රමුඛලක අපිට තියෙන නිසා ස්වාමීන් වහන්සේ මම හිතුවා මේ පැත්තකින් ප්‍රශ්නයක් අහන්න. ස්වාමීන් වහන්සේ මේ නාම රූප පිළිබඳව සමායි ධාතු වශයෙන් බැඳීම සම්බන්ධයෙන්මයි අපි පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුන් ලක්ෂණ වශයෙන් බලන විදිය ගැන යම් මෙමෙට කතා කරලා තියෙනවා. කිසියම් ආකාරයක අවබෝධයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ ධාතු හතරම මේ රසය නැත්නම් ක්‍රියාකාරීත්ව වශයෙන් අද පතිත්තාන රස යමක් තියෙන මේ විදිහට පරිපාවෙන් තමයි විදිහට බලන විදිය ගැන ස්වාමීන් වහන්සේ අපිට කිසියම් පැහැදිලි කිරීමක් කළ දෙන්න පුළුවන්ද? ඒක කියනනේ ස්වාමීන් වහන්සේ පටිවි ධාතු පතිත්තාන ආපෝ ධාතුව අර ඒකට කියන්නේ අර ඒකට උපදින රූපයන් පුෂ්ටිමත් කිරීම ආදී ලක්ෂණය පරිපාචන රස කියලා පැසවීමේ ලක්ෂණය තේජෝ වායුවට වායෝ ධාතුවට සමුදීර්ණ එහෙමනම් සැලෙන බව වැනි ක්ෂණ ඒ කියන්නේ කොහොමද සානස ඒ රසයේ ප්‍රියමද ක්‍රියාකාරීත්වයෙන් බලන්නේ කොහොමද? ඒක මහත්තයා ඇත්ත වශයෙන්ම වැදගත් කාරණයක්. ඒක පාඩමක් හැටියට කියලා දුන්නොත් තමයි ඒක තියෙන්නේ. මෙමයයි ලක්ෂණ ස්වභාවයේ කුත්‍ය රසය ඒ වගේම පදත්තාන පච්චපත්තාන පදත්තාන කියලා ඒක තියෙන්නේ. කියන්නේ යක්කසි වස්තුවක තිබෙනා වූ ලක්ෂණය ඒක ඊට පස්සේ ලක්ෂණෙන් යුක්ත වෙච්ච ධර්මතාවය ක්‍රියාත්මක වෙන ආකාරයේ කුත්‍ය රසය ඒ කෘත්‍ය ලක්ෂණය යුක්ත වෙච්ච ඒ ධර්ම ස්වභාවය අපිට වැටෙන විදිය සහ ඒ ධර්මයේ පහළ වීමට ආධාරක වෙලා තිබෙන්නේ මොකද්ද ළඟම කාරණේ කියන එක. ඒකට කියනවා පදර්ථහන ධර්මයේ කියලා. ඕක හැබැයි ලොකු බරපතල මේකක් නිසා අපි වෙන වෙලාවක ගත්තොත් හොඳයි කියලා මම විශ්වාස කරන හේතුව ඒක ධර්මයෙන් ධර්මයට වෙනස් වෙනවා. දැන් අපි රූප ධර්ම ඉගෙනවන යාන්තරම් ප්‍රමාණයක් ඒ රූප ධර්ම වලට වෙන වෙනම කෘත්‍ය රසයි මේ කෘත්‍යයි ඊළඟට ලක්ෂණයි වෙනස් වෙනවා. ඒක නිසා අපි ඒක වෙනම අවස්ථාවක ගනුමු කියලා මම කරුණාවෙන් මතක් කරනවා. එතකොට පහසුයි ලේසියි තේරුම් ගන්න. සාදු සාදු මේ මොදේ සයින්නාගේ කොලේකේ කොටසක් තමයි. ඔව් කලයිමිත්‍රි අපිට තාපය භාගයක් විනාඩි 25ක් විතර ඉඳලා ගන්න පුළුවන්කම තියෙයි. ඔබට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. භාවනාවන් සම්බන්ධ කතා කරන දවසක් නිසාවෙන් මම නමුකේ කියන්නේ නැහැ. කට්ටිය අපස්ථාවකටවත් ගන්න බැරි නිසා භාවනා කරන අයට ප්‍රශ්න ඇති ඉදිරිපත් කරන්න. හොඳයි. ජයන්ත මහත්තයා මම ඔබතුමාට හොඳයි. හොඳයි. දෙතරන් සර්ණේ දවස් මහත්තයා මම ඇත්තටම ළඟට ආවා ප්‍රශ්නයක් අහන්න කියලා. විශේෂයෙන්ම දැන් අපිට අපි නාම රූප පරිච්ඡේදයේ ගැන කතා කරනකොට කියන්නේ නාමයයි රූපයයි දෙකේ බෙදීම ගැන කතා කරනකොට හුඟක්ම ප්‍රායෝගිකව අපිට හසු වෙන තැනක් තමයි මේ සක්මන් භාවනාව කියන එක. ඉතින් මට හිතුණා ඒ ගැන ස්වාමීන් වහන්සේකින් යම් කිසි විදිහක විස්තර කිරීමක් අපිට කරගමු කියලා. මොකද එතෙන්දි තේරෙනවා අපි සක්මන කියලා කියනකොටම අපි දන්නවා අපි ඇඟිල්ලක්වත් හොලවන්න බෑ සිතක් පහළ කරන්න නැතුව. ඒ කියන්නේ සිත පහළ වුණාම ඒ අනුව වායු ධාතු ක්‍රියාත්මක වීම හරහා තමයි මේ ඒ කයේ සෙලවීම කියන එක ඇති වෙන්නේ කියලා. ඉතින් එතෙන්දී අපිට ඒ විදිහට මානසිකාරය කරන්න එක, ඒ කියන්නේ අපි දැන් වම් කකුල අපි දකුණු කකුල ගැස්සොත් දකුණු කකුල ඔසවනවා, යවනවා, තබනවා ආදී වශයෙන් අපි සක්මන් භාවනා වේදෙනකොට මම කරන්නේ අපේ හිතෙන්ම හිතලා. හිතලම තමයි කකුල ඔසවන්නේ. ඒ යැවීම කරන්නේ හිතලා, තැබීම කරන්නේ හිතලා. ඒකෝට මේ රූපකය කියන එකේ සැලවීම සිද්ධ වෙන්නේ මේ සිත කියන එකේ ප්‍රධානස්යෙන් බව වැටහෙන ගතියක් තියෙනවා. ඒ විදිහට මේ කකුල් ඒ දිහා මාරු කරමින් ඉදිරියට යනකොටත්, ඒ වගේම හැරීම් අවස්ථාව අපි කියන ඉරියාපද සංදි වලදීත් අපිට තේරෙනවා මේ හිතලා තමයි අපි හැරෙන්නේ කියලා. ඒ කියන්නේ ඇත්තට මේ කයේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්න විදිහක් නැහැ, මේ සිතේ ක්‍රියාකාරීත්වයක් නැතෝ කියලා. ඉතින් එහෙම බලනකොට හිතනවා හිතත් කයත් කියන දෙක වෙන් කරගන්න සෑහෙන ප්‍රමාණයකට සක්මන් භාවනාව උපකාරී වෙනවා කියලා ස්වාමීන් වහන්සේ ඒ අදහස් පිළිබඳව ඔබ වහන්සේගේ කාරණික පැහැදිලි කිරීම අපේක්ෂා කරන ස්වාමීන් වහන්සේ පෙරවන් තමයි. ඔව්, අපේ ජයන්ත මහත්තයා ආපු ප්‍රශ්නය ප්‍රායෝගික එකක් නිසා ඒකත් අපි හිතිය යුතුයි. මේ ඔය ඔක ඔය කරන මේ ඒ ආපු එකේ අපිට තියෙනවා මේ හොඳ උත්තරයකුත් ඔකෙ තියෙනවා. ඒ තමයි දැන් ඔය ශරීරයේ පාදයක් ඉදිරියට යැවීමේදී හිතම තමයි මේක තල්ලු කරන්නේ, හිතම තමයි බලන්නේ. ඩිංගක් තල්ලු කරනවා, ඒ ඩිංග බලන. ඩිංගක් තල්ලු කරනවා, ඒ ඩිංග බලනවා. පාදයේ ඔසවනවා, හිතින්ම ඕඩරේ දීලා හිතින්ම එනර්ජි දවස් දල්වලා ඊට පස්සේ හිතින්ම චලන ස්වභාවය ගන්නවලා පාදයේ ඔසවනවා. ඒ බල ගන්නවලා එසවෙන පාදය දෙවෙනි වතාවේ ආයෙවිලා ටක් ගන්න බල. ඊට පස්සේ ඉස්සරහට පාදේ යන්න, ඊට පස්සේ හිත බල ගන්නවලා, රූපේ බල ගන්නවලා චලනය කරවලා ඉස්සරහට පාදේ අරගෙන යනවා. එහෙම යවලා එක පාරම ඇවිල්ලා අපේ මානසිකාවේ ආයේ යවන එක බලන. එතකොට ඉස්තර වෙලා මේ හිතනවා එක යවන්න ඕනේ කියලා, පාදේ ඔසවන්න ඕනේ, පාදේ යවන්න ඕනේ. හැබැයි මේක බොහොම සියුම් ස්වභාවයක්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තිබෙනවා මේ සත්වයෝ කර්ම සිද්ධ කරනවා මේ චේතයිත්වා කම්මං කරෝති. හිතලයි කර්මය කරන්නේ, ක්‍රියාව සිද්ධ කරන්නේ කායේන වාචාය මනස. කායම වචනේම මනසම. ඕකම තමයි විතර්ක කිරීමේදී සිද්ධ වෙන්නේ. දැන් මේ ඔය රූපේ සම්බන්ධයෙන් ඇත්තට ඔය නාමය අල්ලන්ට සක්මන් භාවනාව, වන්දනා භාවනා, මනසිකාර්ය හරි ප්‍රයෝජනවත් වෙනවා. කර්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමයි මේ හිත. හිත දිහා බලුවන් පස්සේ සමහර අය කියනවා මගේ හිතට අදහස් එනවා එනවා එනවා එනවා එනවා, නවත්තන්න බෑ නවත්තන්න බෑ කියලා. සමහරලාට මේ ඕක ඇත්තටම බලාගෙන ගියාන් පස්සේ කර්මජ චිත්‍රයක් ඇරෙන්න. එහෙම නැත්නම් ඊනෙකදී කර්මජ ඍතු විපර්යාසයකදී, එහෙම නැත්නම් දේවතෝ අපසංහාර රූපයක් ඇරෙන්න අනිත්‍යව ඔක්කොම කරන්නේ අපේ හිතින්ම හිතලා හිතපු ටික විඳිනවා. අපේ හිතින්ම පින්තූරයක් හිතා ගන්නවා. පින්තූරයක් ඇඳ ගන්නවා අපි කැමති විදිහට. කැමති විදිහට පින්තූරය හදාගෙන ඒ වගේම නිර්මාණය කරගෙන, නිර්මාණය කරගත්ත ටික ගිහිල්ලා පිටිපස්සේ හිතකින් කනවා කියලා කියන්නේ රස විඳින. ආයෙත් පස්සේ ඒකේ රස ටිකක් එහෙම වෙච්ච ගමන් ඊට පස්සේ පොඩ්ඩක් ඒකේ කලර් එක ඩිස්කලර් කරලා වෙනස් කරලා ආයෙ හිතා ගන්නවා. ඔය විදිහට හිතාගෙන ඒ ටික විඳිනවා. ඔය විදිහට මනෝමය රූපත්, මනෝමය චිත්‍රත්, මනෝමය පින්තූරත් ඒ විදිහට හදා හදා විඳින එකක් තමයි තියෙන්නේ. එතනත් තිබෙනවා මනසට හිතන්ට කලින් මනස ඒකට ඕඩර්ස් දෙන හැටි. මේ අපිට බලා ගන්න පුළුවන් ඔය නාමය කොහොමද, නාමය හසුරුවන්නේ, පින්තූර හසුරුවන්නේ, රූප නාමය කොහොමද, එහෙම නැත්නම් හිත කොහොමද රූප නිර්මාණය කළ දැනගන්නේ කියලා ඒකත් දැනගන්න පුළුවන්. ඒක නිසා සක්මන් කිරීම ඉතා වැදගත්. එදුවන් සර්. ගරුතර ස්වාමීන් වහන්සේ අවසරයි මේ ඒ එතන පුළුවන් ද ස්වාමීන් වහන්සේ මෙතනින්ම අපිට අනිත්‍ය දුක්ඛ සම්න්න පුළුවන්කමක් තියෙනවද ස්වාමීන් වහන්සේ? මේ පුළුවන් අත වශයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට අමුත්‍යෙන් හරවන්න දෙයක් නැහැ. කෙලින්ම ස්විච් ඕන් කරන එක විතරයි තියෙන්නේ. එතන තිබෙනා වූ අනිත්‍ය ස්වභාවය දැනගන්න. දැන් හිතක් දැන් බලන්න හිතක් සමාධිගත උනායින් පස්සේ ඒ සමාධිමත් වූ හිත දැන් අපි සක්මන් භාවනාවේ යම්කිසි ප්‍රමාණයකට සමාධිමත් වෙනවායි කියලා. ඒ සමාධිමත් වීම සමහරවිට විනාඩි 30 වෙන්න පුළුවන්, පැය භාගෙන් වෙන්න පුළුවන්, පැයෙන් වෙන්න පුළුවන්, පැය දෙකකින් වෙන්න පුළුවන්, විනාඩි 20කින් වෙන්න පුළුවන්, විනාඩි 5කින් වෙන්න පුළුවන්. සමහරවිට ඉරියව් මේ පියවර දෙක තුනක් එහෙට මෙහෙට යනකොට වෙන්නත් පුළුවන්. හොඳට ඒකතන් වෙනවා. ඒ ඒකතන් වෙච්ච හිත පාවිච්චි කරලා ඊට පස්සේ එතන තිබෙනා වූ අර ඇතිවෙච්ච ස්වභාවයේ කඩාවැටීම. ඒ කියන්නේ දැන් දැනට තිබෙනවා යම්කිසි විදියකට රූපමය පරිසරයක්. පියවරේ පිහිටීමක්. පියවරේ තිබෙනා වූ මොහොතක්. ඒක ඊළඟ අවස්ථාවේදී කඩා හැදෙනවා. ආන්නේ පැත්තට ගියේ බලන එක ඇත්තටම නිත්‍ය නැති ස්වභාවය. මේක වෙනස් වෙන ස්වභාවය. එහෙම බලන්ට හරවන්න පුළුවන්. එළුවා. ඕම පින්සම්නාසක කරන්නේ. එමුනම් මම ගෞරවයෙන් ආර්දනා කරන්නම් ආදි මහත්මයාට අපිට සාකච්ඡා නිමැතිව සඳහා අපට ඕනේ සවන්වස්ත්‍රය මෙමු. ඊට පෙර අපි ආදි මහත්මයාට මෙමු. අපි කල්යන් මිත්‍ර වෙනුවෙන් සවන්වස්ත්‍ර දෙන්නේ. ඉන්නතුරු අපි සවන්වස්ත්‍රය මෙමු පෙරවස්ත්‍ර. දැන් ඉඳන් අරතරන්තරණයි. අදත් ඊ වගේම සම්මානසිය අපි දන්නා මේ දිනවල සිඩ්නි වල කතුඹා විහාරස්ථානයේ කරන භාවනා වල සමාජයට ඒ සම්බන්ධ වෙලා ඒ ගාය වෙන අනුග්‍රහ දක්වන අතරතුර නැවතත් හවස වරුවේ අපි වෙනින් මේ කාලේ මෙදන් කරලා ඔබ වහන්සේ අපිට අද අසන ප්‍රශ්න සියලුම ප්‍රශ්න වලට මොන විදිහේ ප්‍රශ්නයක් හදුවත් ඔබ වහන්සේ කිසිම පැකිලීමක් නැතුව ඉතා හොඳින් උදාහරණ සහිතව අපිට තේරුම් යන විදිහට විස්තර කරලා දුන්නා. ඒ නිසා වහන්සේට අපි මේ පිළිදෙනා වෙනුවෙන් මේ සවන සිසිලස සාකච්ඡා මණ්ඩලයේ වෙනුවෙන් වහන්සේට අනේක වාරයක් පින් පමුණන අපි අස්සපත්තු සීල පින් බලෙන් වහන්සේ නිදි නිරෝගී ලැබේවා. මේ කරන ධර්ම දානමය පින්කම තව දෙනා තව සීල් දෙනාට උදව් වෙන ආකාරයෙන් කරගෙන යන්න අවශ්‍ය කරන කායික මානසික කියලා දේව කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දලොස් මහත්මයාට මේ අපිට මේ අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාටත් නිතිත් නිරුක්ලි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතෙම මම හිතනවා ජාන්ත මහත්මයා තමයි මේක මූලික වෙලා මේ ස්වාමීන් වහන්සේත් සම්බන්ධ කරගෙන ඔබතුමා ඇස්සස් කියනකට නිතිත් නිරුක්ලි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාකච්ඡා මණ්ඩලයේ සහභාගී වෙන සියලු දෙනාට ප්‍රශ්න වලින් අනුග්‍රහ දක්වන සියලු දෙනාටත් මේ කරගත්තු කුසල බලයෙන් නිවන් සුවපත් කර ගැනීමට නිවන් මාර්ගයේ පාදා ගැනීමට සියලු ශක්තිය ධෛර්යය දේවා කියලා මම ප්‍රාර්ථනා කරන තෙරුවන් සරණ සිටිනාට. සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. ඉතින් මේ අද අවනට සිසිලස මේ ගුවන් උදෙලි හරහා පවත්වන සාකච්ඡා මණ්ඩපයේ පින්වත් පිරිස සම්බන්ධ වුණා. ඒ වගේම අපි අද මේ පිප්පින් මහත්මයාගේ නිවසේ ඉඳලා මේ කාස්ට් කරන්නේ. ඒ වගේම මේ පින්වත් මහත්මයා, ඒ වගේ මහත්මිය, නිසංක මහත්මයා, හතංග මහත්මයාත් ඉන්නවා. ඉතින් අදත් අපි භාවනා වැඩසටහනක් පැවැත්වුවා. ඒ වගේම ඒ සම්බන්ධ වුණා. ඉතින් ඒ පිනත් ඒ වගේම මේ පින්වත් හැමදෙනාම මේ ධර්ම මණ්ඩලයේ තික්කාසු වෙලා මණ්ඩපයේ තික්කාසු වෙලා ප්‍රශ්න ගොනු කිරීමෙන් ඒ හරහා ධර්මයේ නිවැරදිව තේරුම් ගැනීම සඳහා උත්සාහ දෑරීමෙන් උපදවා ගත්තා වූ ධර්ම විචය සම්බුද්ධයන්ගේ හරහා උපදවාගත් සියලු කුසල ධර්මයන්ගේ බලෙන් ශක්තියෙන් සහ තුනුරන් සතු අනන්ත පරිමාණ ගුණානුභාව බලෙන් හැම දිනාටම ධර්මාවබෝධයේ නිර්වාණාවබෝධයේ සුවසේ සිද්ධ වේවා. මේ උතුම් දාම් වැඩසටහනේ පුරෝගාමී එතුමා හැටියට කටයුතු කරන පින්වත් දලුවත් මහත්මයාටත් ඒ මහත්මයාටත් දරුවන්ටත් හැම දිනාටමත් නිරෝගීමත්ව ධර්මානුකූල ජීවිත ගත කරමින් එවාගෙම ධර්මයෙන් සැනසීමෙන් ಗುಣ පුරාගෙන ධර්මයේ වඩාගෙන නිවන් ගමන සුවසේ යාගන්ත ලැබීවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු පින්දෙම. ඒ වගේම මේ පින්වත් මහත්මයා සෑම සියලු දෙනාටම මහත්මයන් සෑම දෙනාටම ධර්මයේ ওই ප්‍රශ්න ඇසු සෑම දෙනාටමත් ඒ වගේම මේ මණ්ඩලයට මේ වෙලාවේ නැතුව ලෝකේ වටේ මේ ගුවන් විදුලි ආසනෙන් සා සම්බන්ධ වන්නා වූ සෑම සියලු දෙනාටමත් ඒකාන්තයෙන්ම නිරෝගී සප දීර්ඝාසී වේවා. සෑම දිනාගෙම සංසානතර භාවනා මානසිකාර වැඩේවා, ධර්මයේ හොයන හිතිරි වැඩේවා, ධර්මයේ නිවර්දිව තේරුම් ගැනීම ඥාන ශක්තිය පහළ වේවා, සමත භාවනාවත් විපස්සනා භාවනාවත් වැඩේවා, නාම රූප පරිච්ඡේද ඥානයත් පහළ වේවා, සම්මර්ෂණ ඥාන ධර්ම ශක්තිය ඇති වේවා. ඒ හොයාගත්තා වූ තෝර බේරගත්තා වූ නාමයන්ගේ අනිත්‍ය, රූපයන්ගේ අනිත්‍ය, දුක් අනාත්ම දකිනේ උද්‍යාවේ ඥානයත් උපදවාගෙන ඒ අරහ විපස්සනා ඥාන ධර්ම දියුණු කරගෙන අවසානයේදී සෑම සිර දිනාටම බුදු ලෝතුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සාන්තයි හොඳයි සපයි කියා නිවිසනසී අවබෝධ කොට ගත්තා වූ සදාකාලික සැපැති අමාමා නිවෙනින් තනසෙන්ත නිවන් අවබෝධ කරගන්න මේ උතුම් ධර්ම මණ්ඩපයෙන් රැස් කරගත්ත දින හේතු වාසනා වේවා කියලා කිමයිත්තුන් සෑම දිනාටම පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා. ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು